හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනමත් මිටමත්ම ගෞරවයෙන් අපි අද දවසේ දී පිළිගන්නවා සතියේ බ්‍රහස්පතින්දා දින කරන්නා වූ ධර්ම සාකච්ඡාවට. ඉතින් දැන් සතියකදී වගේ මේ සතියේදී බ්‍රහස්පතින්දා දිනේදී අප සමග එකතු වෙන්නේ නව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාර උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේ අපත් සමග මේ ආකාරයට එකතු වෙලා අපිට ධර්ම බෙදා දෙන අපේ උතුම්ම කල්යාණ මිත්‍රෙක් බව කවුරුද දන්නවා. ඉතින් උන්වහන්සේ පසුගිය සමාන ඉදී අපිත් සමග සම්බන්ධ වෙන්න බැරි වුණා ප්‍රශ්නිත තත්ත්වයෙන් ඉදු නිසා. ඉතින් අද දවසේදී අපිට වාසනාව ලැබෙනවා නැවත වතාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට මතක් කර සිටියා අද දවසේදී අත්තිපදවම සූත්‍රය මහා අත්තිපදවම සූත්‍රය සාකච්ඡාවට ගන්නවා කියලා අපිට මතුව තිබු කිසියම් ධර්ම පිළිබඳව ගැටළු සාකච්ඡාවක් නිලා කරගන්න මේ දේශනාව උදව් වෙන නිසා. එහෙමනම් අද දවසේදී මේ වැඩසටහන සම්බන්ධ වෙන සියලුම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙනොත් කවදා හෝ මේ ප්‍රතිගත කිරීම අසන්නා වූ සියලුම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙනොත් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කර සිටමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට තථාගත ධර්මයේ පැහැදිලි කර දෙන්න ආශිර්වාද සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. සියලු කෙලෙසුන් කෙරෙන් වුණාසු සියලුම කෙලෙස්සත්වන් නැසුවා වූ නිසා චක්‍රයේ කෙලෙස් පරසිදලුවා වූ රහතින්වත් කිසිම චිත්ත මාත්‍රික පිසිත පිළක් ඇතිර කරන වස්තාව සියලුම දෙවියන්ගේ මනුෂ්‍යයන්ගේ රාජරාජ මහා අමාත්‍ය අධීන්ගේ වන්දනාවන්ට ගෞරව කිරීමට පුද පූජා වන්ට නමස්කාරයන්ට සුදුසු වූ ඒ වාගේ මේ සුදුසුකම නිසාම අරහත් වූ ශාන්තිනායක සම්මාසං බුදුරජාණන් වහන්සේට දසපාරමී ධර්මයන්ගෙන් පිරි ඉතිරි කියා වූ පුණ්‍ය වාසනාවන්ත ජීවිතයක් දරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතය වර්තමානයේ කියන්නා වූ කාල තුනකම සම්බන්ධව පවතින ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය ධර්මයන් විසදව අවබෝධ කොට ගත්තා වූ එනම් සංසේත සීලෙන් සමාධියෙන් ප්‍රතිපලින් උත්තරීතර භාවයේ පස්තුනා සංසාර දුක්ඛයෙන් මිදී නිර්වාණ ධාතුවට වැඩම වදාහා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ක්‍රමචිතයෙන් වැඳ නමස්කාර කරනවා. මේ නමස්කාරයේ වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානෙහි 15 සංසාරයෙන් දැකවදාලා වූ ප්‍රඥාවෙන් දැකවදාලා වූ කරුණාවෙන් දේශනා කොටවදාලා වූ අති මధుර මනෝහර වූ සත්‍ය ධර්මයන්ගෙන් පිරි පිරි පවතිනා වූ ශ්‍රී සද්ධර්ම සම්හිතම සිරිතින් වැඳ නමස්කාර කරන මහගේ නමස්කාරයේ වේවා. ඒ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රණීත වූ ධර්මයේ අසහ ජීවිතේ සංසානේ ධර්මයේ දරාගෙන සීලාදී ගුණ වඩාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට උදාලා වූ නිවනින් තමන්ගේ සතර දුකන කෙලවර කොට ගත්තා වූ අෂ්ටාර්ය පුජ්‍යර මහා සංඝ රත්නයේ සමස්තෙක වැඳ නමස්කාර කරනවා. මේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමහන ගුණ අනුභව බලයෙන්ද මේ වෙලාවේදී තුනුරුවන් උපසේ කොට වන්දනා කිරීමේ කුසත් චේතනාවන්ගේ අනුභව බලයෙන්ද මේ පින්වත් හැම දිනාගේ මුක්තියට කාලයෙන් සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් අද මේ පින්තුන් දේශවන් යමාගෙන අසා ගැනීම පරාපුරුත්වයෙන් සිටින්නා වූ ධර්ම කරුණු ටික හොඳින් වටහා ගන්නට තේරුම් ගන්නට ශක්තිය ලැබේවා. සැප දෙනාට මේ සඳහා සිහිය වැඩි වේවා, සිහිය අවදි වේවා, නුවණ අවදි වේවා, ඒ වගේම මාරපාදක ධර්ම, නීවරණ ධර්ම, බාධකයක් එක ඉදිරිපත් නොවේවා. හැම දිනාටම මේ උතුම් ධර්මයේ අසාගෙන මෙනෙහි කරගෙන ඒ උතුම් ආර්යයන් වහන්සේලා ආභූත කරගත්ත නිවන් සාතියෙන් සම්සිං ලැබිවා. නිවන් කිනසම මේ ප්‍රතිපදාව ඒවා මෛත්‍රියෙන් පළමු කොටම ඉඳින් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ පින්වත් ධර්ම මණ්ඩපය මේ දිනවල බලාපොරොත්තුෙන් පිටතු යම් යම් ධර්ම කරුණු ටිකක් අපි ඉදිරිපත් කළා. සූත්‍ර අනුසාරයෙන් අපි මේ දක්වා කරගෙන එන විශේෂ වැඩසටහනක් තිබෙනවා, සාකච්ඡාවක්. ඒ තමයි පාඨහන ආශ්‍රය කරගෙන කරන්නා වූ ධර්ම විග්‍රහයන්, පාඨාන ධර්මයේ මුල් කරගෙන කියලා දෙන්නා වූ ධර්ම කොටස්. ඉතින් මේ සතියේකට මේකට ඒක පොඩ්ඩක් අදාළ කරලා නැවැත්තුවාම නෙවෙයි, නමුත් මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ධර්ම කරුණු ටිකක් ගොනු කරගන්න අවශ්‍ය වෙච්ච නිසා. ඒ නිසා අද අපි මේ පින්වත්න්ට නැවත වතාවක් මතක් කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක සරියුත් මහ රහතන් වහන්සේ විසින් ඒ කියලා දෙන, ඒ වගේම වික්ෂුන් වහන්සේලා කරුණාවෙන් අවවාදන ශාස්ත්‍රනා කරන කියලා දෙන මහ විශාල ධර්ම පරාසයක් කියවෙන්නා වූ සූත්‍ර දේශනාවක්. ඒ තමයි මහා හත්ති පදෝක්ම සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ සමහර කොටස් අපි මේක කලින් මතක් කරලා සිහිපත් කරා. හැබැයි ඒ සූත්‍රයේ සම්පූර්ණ කියන්න ඕනේ. නමුත් ඒ සූත්‍රය අපි ආරම්භ කරේ මැද්දහැවකින්. හේතුව මේ පින්වතුන්ට ඉදිරිපත් වුණා වූ යම් කිසි ප්‍රශ්නයකට පිළිතුරක් අපයක් ගැනීම වශයෙන් ඒ කොටස තමයි ස්පර්ශ කළේ. ඒ වුණත් මම කල්පනා කළා මැද්දහැවකින් මේ සූත්‍රය අහුලුවාගෙන මතු කරගෙන ඒ ධර්ම කාරණා වලට උත්තරයක් හපයා ගත්තත් එක්තරා කොටසකින් අපි සූත්‍රය මුලින් ඉඳලා කෙලගස්සාගෙන ඒ සූත්‍රය අවසන් කරමු කියලා අද ඒ අවස්ථාව. මේ මහා හත්ති පදෝපම සූත්‍රයේ పూర్ව විග්‍රහයක් කරපු නිසා අපි මේක පෙර එහෙම විග්‍රහයක් කරපු නිසා අපි දැන් මේ සූත්‍රයෙන් කියලා දෙන්නා වූ මැදහැවිතේ කියන්නේ ධර්ම කරුණු ටිකත් පහමු. පළමු කොටම උපමාවක් දේශනා කළා මහා හත්ති රාජයේ සිටින්නා වූ ඒ ඇතාගේ අඩිය. ඒ ඇතාගේ අඩිය මුල් කරගෙන අනිත් සත්‍යයන්ගේ අඩි සියල්ලක්ම පාසතාන් ඒ පියවරේ හත්යාගේ පියවරේ දඬ පුළුවන්නේ කියන කාරණාව කරගෙන ශරීර ස්වාමීන් වහන්සේ සත්‍මේ කියලා දෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙමුත් දුක්ඛය පිළිබඳව එක්තරා කොටසක් කියවුවා. ඊළඟට කියරුවා අපි දැනගත්තා මේ උපාදාන ස්කන්ධ පහ පිළිබඳව. ඉතින් මේ මෙතන මේ සූත්‍රය ඉතාමත්ම හොඳින් බොහෝම පිළිවෙලකට කියවගෙන බලාගෙන යනකොට අපිට දැනෙන හොඳ කාරණයක් තමයි එක්සා මේ සරිල් ස්වාමීන් වහන්සේ මේ රූපය පිළිබඳව, රූප උපාදාන ස්කන්ධය පිළිබඳව හොඳට මේ ඒක බැහැගෙන යනව ලස්සනට. පොකුණකට එහෙම නැත්නම් මහා සාගරයකට බහින කෙනා මහා පොළවෙන් ගිහිල්ලා ඊට පස්සේ වැල්ලට ගිහිල්ලා වැල්ලෙන් ඊට පස්සේ වතුර තාත් වෙන තැනට ගිහිල්ලා ඊට පස්සේ ක්‍රමානුකූල යන්න වගේ මේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට අපේ ජීවිතයක් තිබෙන්නා වූ මේ රූපයට බැහැගෙන යනවා. රූපයට බැහැගෙන ගිහිල්ලා ඒ රූපය ආශ්‍රය කරගෙන තව නාම ධර්ම ස්පර්ශයකට කරනවා. අපි බලමු මේක කෙරෙන්නේ කොහොමද කියලා. ඒක හරියට භාවනාවක් වගේ තමයි කියන්නේ. උන්වහන්සේගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. අතමෝ සාහෝ රූපස්කන්ධෝ කියලා. ඇරස්මි රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධයකට උත්තරයක් උන්වහන්සේ නැවත සපයනවා. චත්තාරී චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං වේ කියන පාළි දේශනාවෙන් සතර මහා භූත ධර්මයේ සහ සතර මහා භූත ධර්මයන් ආධාරකගෙන පවතින උපාදාය කියන රූප. දැන් මේ කරුණෙන් දැන් මේ තමයි මේ රූප උපාදාන ස්කන්ධය කියන තැන. ඊළඟ තුන් වහන්සේ කියලා දෙනවා මේ වර්ග දෙක මොකක්ද? මහා භූත හතරයි උපාදාය රූපයයි. මහා භූත හතරයි උපාදාය රූපයයි කියලා දෙනවා. ඒකෙන් මේ උපාදා මහා භූත හතර අපි දන්නවා. පඨවි ආපෝ තේජෝ වායු මේ ධාතු හතර කියනවනේ. මේ ධාතු හතර අපි කිසිම ඇතුළත කියලා හෝ පිටත කියලා හෝ බාහ ගැනීමකට යන්නේ නැතුව මේ කතාවක් කියන්නේ නැතුව අපි පඨවි ධාතු හැටියට ලොකු කේවාරේ කතා කරනවා. ආපෝ තේජෝ වායු කතා කරනවා. නමුත් මෙතනදී මේ අත්‍ය ප්‍රශ්නයක් කියලා හිත වෙනවා. මේ පඨවියාපෝ තේජෝ වායු කියන දේවල් ඔහෙ තියෙනව නෙවෙයි. ඔහෙ අපේ ඔහෙ නිකන් තියෙනව නෙවෙයි. මේව අපිට කාර්යයක් කියලා හිතෙනවා. ඒ කාර්යයෙන් නිදෙන්නා වූ වැඩපිළිවෙලකට අපි මානසිකාර්ය වශයෙන් යනවා. ඒ නිසා මේ පඨවි ඔනේ 14 න් පඨවි ධාතුව මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව ඒ වගේම එහෙම විශේෂ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් කියලා අපිට තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික පඨවි ධාතුව ගන්නකොට බාහිර පඨවි ධාතුව කියලා කොටසකුත් තියෙනවා. ඒ නිසා කියනවා පඨියා ආධ්‍යාත්මිකා සියා බාහිර පඨවි ධාතුව ඇතුළතත් තිබෙනවා පිටතත් තිබෙනවා. දැන් මේ ඇතුළත එහෙම නැත්නම් අපේ ජීවිතයේ ඇතුළේ තිබෙනා වූ පඨවි ධාතුව හරියට කොටස් 20කින් සමන්නාගත වෙනවා. දැන් ඒක තමයි මේ කේසා ලෝමා නකාදන්තා පචුමන්තං නහරු ඊළඟට අක්ටි අක්ටිමින්ජා වක්කං හදයන් ආදි වශයෙන් කියවෙන්නා වූ මේ ඝන පඨවි ගුණයේ වැඩි ඝන ස්වභාවයේ වැඩි කාර්කක ස්වභාවයේ වැඩි රළු ගුරු ස්වභාවයේ වැඩි ධර්මකාණ්ඩ ටිකක් ධර්ම එහෙම නැත්නම් පඨවි වැඩි ධර්ම ගුණ ටිකක් අපේ ජීවිතේ තියෙනවා. දැන් මේ ටික තමයි මේ සැලේ ස්වාමින් වහන්සේ මේ මානසිකාරයේ දේශනා වශයෙන් මෙතන අතපත ගන්න. ඇත්තටම එහෙම කරන්නේ හේතුව මොකක්ද? බාහිර වශයෙන් ඉස්සෙල්ලා කියනවා ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවායි. නමුත් මේ බාහිරයේ තියන්ට කලින් උන්වහන්සේ මේ ඇතුළත තිබෙනා වූ සමාගය කියලා ගන්න උපාදින්න ස්වභාවයෙන් යුක්ත වෙච්ච උපාදාන කරගෙන තිබෙනා වූ කර්මයෙන් හටගත්තා වූ රූප පිළිබඳව බැස ගන්න. ඇත්තටම මෙහෙම හිතලා බැලුවම අපිට මේ බාහිර තිබෙනා වූ පඨවි ධාතුවට වඩා අපිට හරි බලපෑමක් කෙරෙන්නේ අපිට කරදරයක් වෙන්නේ මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවයි. ඔතෙන්ට තමයි හිත කාගෙන යන්නේ. ඔතෙන්ට තමයි හිත බාහිර තිබෙනා වූ ගලක් කුඩුනාට අපි අඳන්නේ නැහැ. නමුත් අපි ඔළුවේ යම්කිසි ඇලුමක් හදනොත් එහෙම අඳනවා. වෙනසක් තිබෙනවා. ඒ වගේම බාහිර පස්කුලියක් දීලා ගියාට අපි අඳන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, මොකක්වත් නැහැ. නමුත් අපේ මේ තිබෙනා වූ දතක් හැදුනොත් එහෙම නැත්නම් හැම තීරුණොත් සුවාලයක් වුණොත් අපි ඒ වෙලාවට අපි අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. හේතුව බාහිර බලකට පස්කුලියකට ගහකට වගේ නෙවෙයි, මේකට මහ විශාල තැනක් දීලා තියෙනවා. ඒ නිසා මේ බාහිර පඨවි ධාතුවට වඩා උපාදින්න වෙලා තිබෙන්නේ මගේ කියලා අරගෙන තිබෙන්නේ මටයි කියලා ඉස්සරහින් තිබෙන මේ ආධ්‍යාත්මික පටවි සංකල්පය අපි බැඳීම අයින් කරන්න ඕන වෙන්නේ එතන. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මේ ආධ්‍යාත්මික පටවි ධාතුව ওই විදිහට විස්තර කරගෙන යනවා. විෂ ආකාරයකට උට තියෙනවා ඔය උපාදින්නක එහෙම නැත්නම් ආධ්‍යාත්මික පටවි ධාතු. ඊළඟට උන්වහන්සේ මේ දැන් මේ කාරණා දෙකක් කියනවා. එකක් ආධ්‍යාත්මික පටවි ධාතු, අනෙක් එක බාහිර පටවි. මේ ආධ්‍යාත්මිකේ තියෙන උපාදින්න ගතිය, මම කියන ගතිය හරි අදී වැඩිලා තියෙනවා. ඊළඟට මේ මේ පටවි ධාතුයේ තිබෙන ස්වභාවය උපාදින්න උනත් පටවි ධාතුවනේ. උපාදින්න උනත් කර්මයෙන් හටගත්ත පටවි මයි. පටවි ධාතුවේ මයි. මේ පටවි ධාතුව බාහිර පටවි ධාතුව එක්ක ගලපනවා. ඉස්සර වෙලාවම පටවි ධාතුව හඳුනාගත්තයින් පස්සේ ඉති තිබෙනා වූ ස්වභාවය හඳුනාගත්තයින් පස්සේ මෙනෙහි කරගෙන යනකොට අවසානයේදී මේ යෝගී හිත, භාවනා හිත, මානසිකාර හිත උපාදින්න කරගෙන තිබෙනා වූ මේ පටවි ධාතුව මෙනෙහි කරනකොට අවසානයේදී මෙනෙහි කිරීම පිටක් කරනවා. මෙනෙහි කිරීම වැඩි වෙලා, මෙනෙහි කිරීම ගෝ වෙලා, මෙනෙහි කිරීම දැඩි වෙලා මේ පටවි ධාතුව මම නෙවෙය, නේතං මම. මේ පටවි ධාතුව මගේ නෙවෙය, මං නේතං මම. නේසෝ හමස්මි නේනේසෝ අත්ත. මේක මගේ ආත්මයක් නෙවෙයි, ජීවියක් නෙවෙයි, මම ශ්‍රී කියන තීරණයකට පොදුරට දැක ගන්නවා, පොදුරට අවබෝධයකට ළඟ ගන්න. ආන්න ඒ වෙලාව වෙනකොට මේ කියනවා හොඳ ලක්ෂණ වචනයකුත් මේක ප්‍රකාශ වෙනවා. මම නෙවෙයි මේක, මගේ නෙවෙයි, ඊළඟට මගේ ආත්මයක් නෙවෙයි. මේ විදිහට යනකොට මෙහෙය කරගෙන යනකොට යථා භූතං සම්මප්පඤ්ඤාය කියලා වචනයක් පාවිච්චි කරනවා. යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා මේ තමයි නියම tattete සම්මප්පඤ්ඤාවෙන් යහපත් නුවණින් මේ පටවි ධාතුක දකින්න දැකියි. ඔය දැකීම ආවන් පස්සේ තමයි පටවි ධාතුවට කලකිරේ. පටවි ධාතුව පිළිබඳව කලකිරින්නේ, එපා වෙන්නේ හිත එතන නෙදෙන. දැන් මේ ඔය එක. ඊළඟට මේ සාමාන්‍යයෙන් අපි මේ ආධ්‍යාත්මික පටවි ධාතුව ටික ඔක්කොම එක සංකරණයට අරගෙන මමයි කියලා හදාගෙන අපි මේ පටවි ධාතුව එහෙම නැත්නම් මේ ශරීරය මේ අපි වැඩක් කරනවා මෙන්න මෙහෙම එකක්. අපි මේ පටවි ධාතුව බාහිර පටවි ධාතුව දෙක එකක් හිතවත්කමක් දක්වනවා. ඒ හිතවත්කමක් හදවලා දෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. දැන් බලන්න මේ ඔය ඕස්ට්‍රේලියාවේ තිබෙනවා උලුරු කියලා කන්දක්. රට නැද. රතුපාට පහ කන්දක්. පූජනීය ස්ථානයක් හැටියට රටේ මිනිස්සු කලකනවා. ඔය කන්ද ගාවට මිනිස්සු මේ පටවි ධාතු වැඩි මේ ආධ්‍යාත්මික පටවි ධාතු ඒවත් මේ ශරීරයේ අරගෙන යනවා. වාහනයකට පටවාගෙන හෝ වේවා, එහෙම නැත්නම් ගුවනින් හෝ වේවා මේ යනවා. නිල්ලර මහ පොළොව තිබෙන පටවි ධාතුව බාහිර පටවි ධාතුව පැත්තට හැරිලා මේ කැමරාවෙන් අපි වීඩියෝ කරනවා, ෆොටෝ ගන්නවා. එතකොට මේ වීඩියෝ එක එහෙම නැත්නම් කැමරාව පාවිච්චි කරන්නේ මේ අන්තෝපා එහෙම නැත්නම් රූපස්කන්ධයේ ගහගන්න විතරක් නෙවෙයි, මේ රූප ආධ්‍යාත්මික රූපස්කන්ධය තියන්ත උනේ බාහිර රූපස්කන්ධේ මිශ්‍ර වෙලා එන්නේ. ඒක නිසා සමහර වෙලාවට ගහක් ගාව තියෙනවා. සමහර වෙලාවට කන්දක් ගාවතුද. ওই විදිහට මේ අපේ ශරීරය ජීවිතය මේ පඨවි ධාතු කොට ගෙනියලා අර බාහිර දෙයක් එක්ක ගලපලා අපි රස විඳින ඒ වගේම රූප හදන එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේක උරුරු කන්ද කියලා කියන්නේ මේ මහ පොළොවේ එකක්. මේ මහ පොළොවට පුදුමාකාර වටිනාකමක් අගයක් කටි ජීවිත දීලා තියෙනවා. දැන් බලන්න අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට සැලකෙන එක්තරා භූමි ප්‍රදේශයක් පඨවි ධාතු වොන්න එහෙම නැත්නම් භූමිය අපි සම්මත වශයෙන් අපේ කියලා සැලකගන්න. ඕස්ට්‍රේලියාවේ මේ භූමිය තමන්ගේ කියලා දැන කොටසක් සැලකගන්න. ඒ වගේම නව ශ්‍රී ලාංකේය කියන භූමි ප්‍රමාණය තමන්ගේ කියලා තව කොටසක් සැලකගන්න. මේ මහ පොළොවට ඉතින් කිසි බැඳීමක් ඒ වගේම අපේ කර ගැනීමක් තියෙනවා. දැන් බලන්න එතන වක්‍රාකාරයෙන් මමේ මාගේ කියලා එන විදියක්. ඒක ආධ්‍යාත්මික පඨවි ධාතුව නෙවෙයි. නමුත් බාහිර පඨවි ධාතුවට ආධ්‍යාත්මය හරහා මමත්වයක් අපේ තමක් දාගන්න හැටි. මේ ස්වාමීන් වහන්සේ කියන හෝතිකෝ ආවසෝ සමය යන් බාහිර පඨවි ධාත්මේ ආපෝ ධාතු ප්‍රකුප්පති. ඒ කියන්නේ පැවැත්මේ ආරස්මත් සරුණි මේ අනාගත එක්ක කාලයක් එනවා මේ බාහිර තිබෙනා වූ පඨවි ධාතු නෙවෙයි ආපෝ ධාතු කිපෙනවා. ආපෝ ධාතු කිපෙනවා. ඒ කියන්නේ ඉස්කෙනවා කියලා කියන්නේ තරහයනිකම නෙවෙයි. අපි හිතමු යම් කිසි විදියකින් වැඩි වුණා යකි. එතකොට මේ ඉගෙන බාහිර ආපෝ ධාතුව වැඩි වුණයින් පස්සේ වෙන්නේ මොකද්ද? පඨවි ධාතු පොදිලයක්. පඨවි ධාතු මේ ඒ වෙලාවට මේ කැළඹිලයක්. කොහොමද අපි ඒක තේරුම් ගන්න? මේ පෞගිය කාලේ නායකියා. නායකියානි නාය යනවා කියලා කියන්නේ කන්දක් කඩා වැටෙනවා. ඒ කන්ද කඩා වැටෙන එක කන්දක් කියලා කියන්නේ හයි එකක්. පස් කන්දක් ගල් කන්දක් හයියයි. ඉතින් ඒකේ ගෙවල් හදනවා. ඒ වගේම ගස් තියෙනවා. මහා කඳු තියෙනවා. නමුත් වැහැලා වැහැලා වැහැලා මොකද උනේ? අර වැස්සෝ ඒ කියන්නේ ආපෝ ධාතුව කිපුණා කියන්නේ ඒකනේ. ඒ ආපෝ ධාතුව කිපිලා ආපෝ ධාතුව වැටිලා වැටිලා වැටිලා අර මහා පදබල ඡන්ද පාත් කරගෙන සිය කරගෙන හෝදා කරගෙන මිනිස්සු යටකරගෙන ගලා ගියානේ. දැන් කෝවර හයියට දිච්ච ඡන්ද ඒවත් ගැලවිලා ගියා. ඒ වගේම දේවල් යට කරගෙන පොදි කරගෙන ගියා. සමහර ඒවා මඩ වතුර වගේ කී. දැන් බලන්න ආපෝ ධාතුව කිපුණාන් පස්සේ සිද්ධ වෙන්නේ නැති. අන්තරීත ප්‍රශ්නේ සමේ බාහිර පඨවි ධාතුව කියලා කියන්නේ. වතුර වැඩි වුණායින් පස්සේ ආපෝ ධාතුව කිපුණායින් පස්සේ ආපෝ ධාතුව වැඩි වුණායින් පස්සේ බාහිර තිබෙනා වූ පඨවි ධාතුව පොදි වෙලා තුන් වෙලා දියාරි වෙලා යනවා. අන්තරීත ප්‍රශ්නේ සමේ බාහිර පඨවි ධාතුව කියලා කියන්නේ ඒ වෙනකොට බාහිර පඨවි ධාතුව හයිය ගැතිය නැති වෙලා යනවා. ඒ වගේම තමයි මේ මහා පොළව. දැන් ඔය මහා පොළව වැහැලා වැහැලා ගංගාවලට දියවිලා දියවිලා දියවිලා ගිහිල්ලා මේ මහා පොළවත් අවසානයේදී නැත්තටම නැතිලා දියාරි වෙලා යනවා. එතකොට මේ මහා කියලා හදාගත්ත හිතාගත්ත යොදාගත්ත වචන දාගත්ත මේ මහා පුදුලිය මහා පොළව එතකොට හයිය ගතියක් ස්ථීර ගතියක් නැහැනේ. අනිත්‍යතා සංඥායිස්සති. ඒකෙත් තිබෙනවා අනිත්‍ය බවක් පැන වෙනවා. අනිත්‍යතාවේ එනවා. ඒ වගේම හඳු ගැලවෙනවා. හඳු මේ හොදගෙන යනවා. නාය යනවා. ඒ වගේම මඩ වෙලා යනවා. කය ධම්මා පඤ්ඤා ඉස්සති. ඒකේ විනාශ වීමක් අනිවාර්යයෙන්ම තියෙනවා. වය ධම්මා පඤ්ඤා ඉස්සති. වැයවීමක් විනාශ වීමක් තියෙනවා. විපරිණාම ධම්මා පඤ්ඤා ඉස්සති. ඒ වගේම ඉස්තරලා ලස්සනට තිබිච්ච කඳ පස්ස යනකොට මොකක්වත් නැහැ, නිකන් කැඩිච්ච තැනක් විතරයි. විපරිණාම ධම්මා පඤ්ඤා ඉස්සති. මේ මොකද්ද මේ කියන්නේ? මේ මහා පොළවේ ලොකු පොළවේ තිබෙන්නා වූ මිනිස්සු ලොකුවට හිතාගත්ත දේ තිබෙන්නා වූ වෙනස් වීම, ක්ෂය වීම, නැති වීම තමයි මේ කියන්නේ. එතකොට මේ බාහිර මේ ලොකු වස්තුව, මේ බාහිර තිබෙන්නා වූ පඨවි ධාතුව ඔය විදිහට කැඩිලා ඉදිලා හෝදගෙන විනාශ වෙලා යනවා. ඒ භික්ෂුන් වහන්සේට මේ සරිය සංඥාන්ති කියලා දෙනවා. හැවැත්නි, මේ විදිහට මේ මහා පොළොව දිය වෙලා හෝදාගෙන නැති වෙලා විනාශ වෙලා යනවා නම් ආපෝ ධාතුව නිසා සිංපන ඉමස්ස මත්තක්කස්ස කායස. මේ පුංචි මේ ප්‍රමාණයක් කළ තියෙන පුංචි මේ ශරීරය සංහා උපාදින්නස්ස, මේ සංහාවෙන් මගේ කියලා මමයි කියලා අල්ලගත්ත මගේ ඇඟ, මගේ ශරීරය, මගේ දත්, මගේ ඇස කියලා කියනව, මගේ ඇස් කියලා තියෙන දේ, මේවා කොහොමද අපි මේ හදයි, එහෙම නැත්නම් මේක ස්ථිරයි කියලා අපි සලකන්නේ? සිංපන ඉමස්ස මත්තකස්ස කායස සංහා උපාදින්නස. මේ සංහා උපාදානේ කරගත්තා වූ මේ ඇඟේ, මේ ශරීරයෙන් කොමන ප්‍රයෝජනයක්, එහෙම නැත්නම් මේකට මම කියලා කියන්නේ කොහොමද, මේකට මගේ කියලා කියන්නේ කොහොමද, මේක මම දුක්ඛින් ගන්නේ කොහොමද? කිසිම දෙයක් මේක පැනෙන්නේ නැහැ. එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. මෙච්චර ලොකු මහා පොළොවක මේ විදිහේ විනාශයක් තිබෙනවා නම් මේ පොඩි ශරීරයේ උපාදින්න කරගන්න තියෙන විනාශයක් නැති කියලා කියන්නේ කොහොමද? ඒ කාන්තුම කියන්නේ. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ මේ බාහිර පෘථුවි ධාතුව අල්ලගෙන, බාහිර පෘථුවි ධාතුව අරගෙන ඒකට ගිනියලා ආධ්‍යාත්මික පෘථුවි ධාතුවේ තිබෙන අනිත්‍යත්වය ගලපලා කියලා දීලා. ආධ්‍යාත්මික පඨවි ධාතුවේ තිබෙන්නා වූ අනිත්‍යත්වය උන්වහන්සේ කියලා දීපු කාලේ කලකිරේ. මිනිසුන් කලකිරව තමයි මේවට අල්ලලා බැඳිලා තිබෙන්නේ. ඒක දැන් මේ කිව්වේ මොකක් සඳහාද? සංහාව. තවත් එකක් තියෙනවා උන්වහන්සේ තව ක්ලේශයක් අයින් වෙන හැටියට පොදු ලක්ෂණ කාරණයක් කියනවා. ඒ තමයි මේ උපාදින්නක ශරීරය අපි කියලා ගත්තාන් පස්සේ අපි කවදාකවත් අපිට හොදක් අහන්න ලැබෙන්නේ නැහැ. මේ බාහිර ඉන්නා වූ අය, අනිත් අය අපිට බනිනවා, දොස් කියනවා, කේලම් කියනවා, ඇදබුදු කියනවා, බෙහෙත කරනවා. අක්කෝසන්ති පරිභාසන්ති රෝසෙන්ති නිහේතේ. දොස් කියනවා, අපිට බනිනවා, නිග්‍රහ කරනවා. ඒ වගේම වචන ගැටලා කියවලා වෙහෙරටපත් කරනවා. එහෙම ය තියෙනවනේ. මෙන්න මේ මානසිකාරයේ පවත්තපු කෙනාට මේ බාහිර පඨවි ධාතු, ආධ්‍යාත්මික පඨවි ධාතු මෙනෙහි කරගෙන ගියා වූ හිතක් තියෙන කෙනාට කවුරු හරි දොස් කියනවා නම්, බනිනවා නම් මෙන්න මේ විදිහට දැන ගැනීමට පුළුවන් කියලා. ඒ තමයි සෝත සම්පස්සජා දුක්ඛ වේදනා උප්පන්න. මට මගේ මේ කන නිසා එහෙම නැත්නම් කන ස්පර්ශ වෙච්ච කනේ ස්පර්ශය නිසා ශබ්ද ස්පර්ශය නිසා දැන් දුක් වේදනාවක් ඇති වෙලයි තිබෙන්නේ. මොකද දුක් වේදනාව දැනුපු එකේ හිතාමයි. දොස්සාන්ට වැඩිච්ච එකේ හිතාමයි. ඒ හිතාමාරු වීම ගේ ඇතුලේ වෙන්න පුළුවන්, ගේෙන් පිට වෙන්න පුළුවන්, නෑදෑයන්ගෙන් වෙන්න පුළුවන්, නෝනාගෙන් වෙන්න පුළුවන්, භාර්යාවගෙන් වෙන්න පුළුවන්, හිතවතුන්ගෙන් වෙන්න පුළුවන්, ඒ වගේම පාසලෙන් දැනකින් වෙන්න පුළුවන්. කොමන හෝ වේවා දැනකින් දැන් හිත රෙදෙන්ට දැනුම් වහන්න සිද්ධ වුණා. ඒ වේදනාව දැනගන්න. ඒ වේදනාව මේක අතට රිංගගත්තා. දැන් මේ වේදනාව තිබෙන්නේ මේ ශරීරය කූඩුව කේන්දර කරගෙන මේකේ අස්සේ. අර පඨවි ධාතුව ආපෝ මේ කියන්නේ පඨවි ධාතුවේ තිබෙන වෙනස ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් බලන්ත හුරු කරගෙනාට දැනෙනවා සාචකෝ පටිච්චනෝ අපරිදු. මේ දැන් මේ වේදනාව, මේ දුක් වේදනාව මට මේ බැනුම් අහලා දුස්සහලා මේ ඇතිවෙන්නා වූ මේ වේදනාව ඇති උනේ කුමක් නිසාද? පටිච්ච කියලා කියන්නේ හේතුවක් නිසා. නෝ අපටිච්ච හේතුවක් නිසා, මේක හේතුවක් නැතුව නෙවෙයි. මොකද්ද හේතුව? මොකද්ද මේ වේදනාව ඇති වෙන්න හේතුව? දැන් මෙනෙහි කරගෙන යනවා මොකද්ද මේ ශබ්දය, මේ දැනුම ඇවිල්ලා අනේ ඇකුණා. මේ දැනුම, මේ දොස් කීම, මේ ශබ්දය ඇවිල්ලා ඇකුණා. මේ හැපීම නිසා පස්සන් කටිච්ච. දැන් මේ ඉස්සෙල්ලාම අල්ලගන්නවා මේ ධර්මය. ඊළඟට ඊ ධර්මයේ තිබෙනා වූ ස්පර්ශයේ අනිත්‍යත්වය, වේදනාවේ අනිත්‍යත්වය, සංඥාවේ අනිත්‍යත්වය, සංඛාරයේ අනිත්‍යත්වය, විඥානයේ අනිත්‍යත්වය බලාගෙන යනවා, මෙනෙහි කරගෙන යනවා. අවසානයේදී ධාතු ආරම්මන නේව චිත්තං, මේ හිත ධාතු කොටසක් විතරක් අරමුණු කරගෙන පවතී. දැන් බලන්න මේ හිත මේ ස්වාමීන් වහන්සේ දේශනානුසාරයෙන් දිනාපු විදිය. සරියුත් ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තිබෙන උතුම් ගුණයක් තමයි ඉඳ තියෙන කියන්නේ. උන්වහන්සේ මේ ඇත්තටම ගත්තම උන්වහන්සේගේ ජීවිතයේ කවුරුවත් දැන්නට දුක් කිව්වට දෙකින් නැති ස්වාමීන් වහන්සේනවා. රහතන් වහන්සේ නමක් වල හැබැයි. නමුත් උන්වහන්සේ කිසිම වෙලාවක චෝදනාවක් කරන්නේ නැතුව ඉවසාගෙන දරාගෙන හිටපු ජීවිතයක් උන්වහන්සේට උතුම් දෙක තියෙනවා. ඒ ප්‍රායෝගික ධර්මයේ තමයි මේ කියලා දෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඒ උතුම් ප්‍රායෝගික ධර්මයේ තමයි මේ කියලා දෙන්නේ. දැනුමක් ආවොත් වැඩි කරගන්න තාලෙ. ඒ කියන්නේ උපාදානස්කන්ධයෙන් අයින් වෙන්නේ නැතුව ඒ උපාදානස්කන්ධයේ ධාතු ආරම්මණයකට යොදලා ධාතු ස්වභාවයන් විතරක් බලනවා, පුද්ගලයේ කියලා ඒක පටල කරගන්නේ නැහැ. ඒක තමයි මේ කියලා දෙන්නේ. ලක්ෂණට කියනවා ධාතු ආරම්මණ මේව චිත්තං පක්ඛන්දති පටිදති සංකිට්ඨති අධිමුච්චති. ධාතු ස්වභාවයෝ පමණ සබ්දයක් ධාතුවක්, ඒ වගේම අනත් ධාතුවක්, වේදනාවක් ස්වභාවයක්, සංඥාවක් ස්වභාවයක්, රූපයක් ස්වභාවයක් කොහෙද විතරක් දැනගන්න. ඊළඟට කියනවා මේ අනිත්‍ය අපිට දොස් කියනකොට ඔය අපි කැමති නැති අමනාප වචන මුදා හරිනකොට, එහෙම නැත්නම් ඔය මේ ගලකින් අතකින් ඊළඟට ගල් කැට කැබලි දඬු ආදී දේවල් වලින් ආයුධ වලින් අපිට පහර දෙනකොට, ඔය ඉස්සෙල්ලා කිව්වේ කනට එන ශබ්දයක් කරා. දැන් කියනවා ඇඟට වදින්නා වූ ගල් මුගුරු එක්ක මොනවාරි දෙයක් ඇඟට වැදුනොත් අතින් පහරක් ගැහුවොත් ඊළඟට සලකින් ගැහුවොත් දණ්ඩකින් ගැහුවොත් ආයුධයෙන් කපන්තාව එතකොටත් මෙනෙහි කරන්න පුළුවන් මේකත් ඇත්ත වශයෙන්ම මේ දුක් වේදනාව ඒ කාන්තේම මේ ස්පර්ශයෙන් තාකේ ඒ වගේම මේ තව පෙර සූත්‍ර දේශනාවකුත් ඈදලා දක්වනවා මේ අර කියනවනේ මේ කපචෝපමාලේ අර කීයටකින් කපනකොට ඉවසන්දී කියලා බුද්ධජනන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී සාගත ඉවසීමෙන් යුක්තව ඉඳ මේ තමන්ගේ යම්කිසි දෙන්නේ කියෙත්තකින් දෙපැත්තේ ඉඳගෙන කියෙතින් කපනවා නම් තමන්ගේ ඒ ශරීරයේ ඒ වෙලාවකත් හිත දූෂ්‍ය කරගන්නේ නම් ඒ හිත දූෂ්‍ය කරගත් එක්කෙනා බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරේ නැහැ කියලා ඒ කොටස මෙනෙහි කරන්නේ කියලා ඒ කොටස මෙනෙහි කරනකොට ඒක බුදු ගුණ මෙනෙහි කිරීමක් මේක බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියලා තියෙනවා අපිට දුක් කියනකොට අපිට බයිනකොට අපිට ගහනකොට මේ විදිහට මේ ශාසනය සිටියේ දරාගෙන මේ අවවාදයේ සිටියේ දරාගෙන හොඳට අදිස්ථානයේ යුක්තව හිත ආරක්ෂා කරගෙන හිත දෝෂිය කරගන්න නැතුව ඉන්න කියන එක ඔය මෙනෙහි කරන්න කියනවා ඒක බුදුගුණ මෙනෙහි කිරීමක් බුදුරජාණන් වහන්සේ කියලා දීපු ධර්මයේ මෙනෙහි කිරීමක් ඒ විදිහට කියන්නේ කියන හිතාගන්න කියනවනේ ඊළඟට කියනවා මේ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඉවසන්ට කියපු කොටස් මෙනෙහි කරන කොට උනා සමන්ත ඇත්තටම විදර්ශනා හිතක් පහළ වෙලා ධාතු ස්වභාවයන් මෙනෙහි කරගන්න බැරි වෙලා ඒ වගේම හිත සංසුන් වෙන්නේ නැතුව කැළඹිලා ගියා නම් ඒ කැළඹිලා ගිය වෙලාවට සමන්ත ලාභයක් නෙවෙයි පාඩුවක් කියලා දැනනවා කියන්නේ ඒ කියන්නේ ඒවන් බුද්ධං අනුස්සරතෝ බුදුරජාණන් වහන්සේ පුරුදු කරන්ට කියලා කියපු මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරුණා කාරුණිකත්වයේ මෙනෙහි කරන කොට ඒ කියපු ධර්ම කොටස් මෙනෙහි කරන ධම්මං අනුස්සරතෝ ඒවං සංඝං අනුස්සරතෝ මේ විදිහට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංඝ රත්නය අනුශාසනාවකෙ හිතනකොට මෙනෙහි කරගන්නකොට අර කුසල නිසිත වූ ඒ සිතුවිලි පිහිටන්නේ නැත්නම් ඉදර්ශනා හිත පිහිටන්නේ නැත්නම් ඒ කාන්තින් ඒක තමන්ට කනගාටු ශෝකයේ සංවේගී පිණිස ඒක හේතු වෙනවා. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ මතක් වෙනකොට කුසල සිත එන්නේ නැහැ. ඉදර්ශනාවක් ගැලපෙන්නේ නැහැ. හිතට එතකොට ඒක කලාවයක් කියලා කියනවා. උපමාවකුත් ඒකේ දාලා තියෙනවා මේ ලස්සන උපමාවක් මේ ඔය කාන්තාවක් විවාහ වුණාට පස්සේ ඒක සමාජයේ තියෙන උපමාවක් කාන්තාවක් විවාහ වෙලා ඒ තමන්ගේ ස්වාමියාගේ ජීව ගෙදරට ගියාම තමන්ගේ මහමණ්ඩිය දැක්කාන් පස්සේ පුදුමාකාර බයපක්ෂපාතී ගතියක් ඇති වෙනවා. ඒ වගේම මේ තමන්ගේ ස්වාමියාගේ ඒ පියතුමා දකිනකොට යම්කිසි ගෞරවයක් බයපක්ෂපාතී ගමක් ඇති වෙනවා ඒ සමාජයේ. ඉන්දියානු සමාජයේ ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝ රත්නයේ ඒ අවවාද අනුශාසනා ගුණ මනි මෙනෙහි කරනකොට කුසල සිතක් එන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම මේක අලාභයක්. ඒ අනිත්‍යත්වයේ මෙනෙහි වෙන්නේ නැත්නම් ධර්මයේ මතු වෙලා එන්නේ නැත්නම් කුසල සිතක් මතු වෙන්නේ නැත්නම් ඒකේ කාන්තෙන්න අලාභයක්. යම් කිසි විදිහකින් ඒ විදිහට මෙනෙහි කරනකොට කුසල සිතක් වෙනවා නම් ආන්නේ එතනදී සමන්ත බුද්ධ ශාසනයේ මම මේ මහ මේ මොහොතේ මේ විනාඩි මේ තප්පරේ මේ සීලෙ මේ කරා කියලා සතුට වෙන්න පුළුවන්. උපේක්ෂා කුසලනි කුසලනි සිත සංධාති සුද්ධින අත්මනෝ හෝති. ඒ විසුන් වහන්සේ ඒ මෙනෙහි කරගෙන යනකොට විදර්ශනා හිත දාලා මෙනෙහි කරනකොට කරගන්නකොට සමන්ත ධාතු ස්වභාවයන් පිළිබඳව මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ කාන්තින්ම ඒ ප්‍රමාණයට ඒ තරමට වික්ෂුන් වහන්සේ බුද්ධ ශාසනයෙන් වැඩක් ගන්න වෙනවා. මේ පින්වතුන් මතක ඇති එක අවස්ථාවක මේ සූත්‍ර දේශනාවක තිබෙනවා කුසල් කිරීම කුසල් කිරීමට පින් කිරීමට යම් කිසි කෙනෙකුට කුසල ඡන්දයක් ඕනේ කියලා මම මේ විදිහට දෙයක් කරන්න ඕනේ කියලා එකක් පහල කරගත්තා නම් ඒකක් මහත්ඵලයි මහානිසංසයි කියලා තියෙනවා. ඒක ලොකු උතුම් දෙයක් කියන්නේ. ඒ වගේ මේ පුරුුවන් ගුණ සිහිපත් කරනකොට කුසල් සිත් එනවා නම් ඒ කාන්තේම ලක්ෂණ වස්නා භාග්‍යවන්ත තමයි. දැන් ඔය පඨවි ධාතුව මුල් කරගෙන හිත අරගෙන අරගෙන අරගෙන අරගෙන උන්වහන්සේ එකින් එකට ගලපලා ගලපලා ගලපලා ගලපලා දැන් මේ රූප උපාදානස්කන්ධය අරහා මේ හිත අර විදර්ශනා කුසල හිතට පදවගෙන ගිනාගෙන ඇති. ඒකට ආත්‍යාත්මික පඨවි ධාතුව යොදාගත්තා, බාහිර පඨවි ධාතුව යොදාගත්තා. ඒ වගේම ගලපලා ධාතු ස්වභාවයන් පමණක් තිබෙන විදිහේ හිතන්ත උන්වහන්සේ යොමු කළා. අන්න අවසානයේදී විදර්ශනා කුසල සිත එන හැටියට අර ශ්‍රාවකයාගේ මනස මෙහෙයුවා. ඔය පඨවි ධාතුව හරහා ඊළඟට තව එකක් තිබෙනවා, මේ අතමාත්තාවසු ආපෝ ධාතුව. එවත්නි ආපෝ ධාතුවයි කියලා කියන්නේ කොහොමද? ඒකෙත් තිබෙනවා සියා අධ්‍යාත්මිකා සියා බාහිරා. ඇතුළට ආපෝ ධාතුවකුත් තිබෙනවා, බාහිර ආපෝ ධාතුවකුත් තිබෙනවා. මොකද්ද මේ ඇතුළත? එහෙම නැත්නම් මේ සමාගයේ ජීවිතයේ ඇතුලේ මම කියලා ගන්නා වූ ආපෝ ධාතුව, ඒ තමයි උපාදින්න කොටාසය. මේ පිට දෙම්ම කරව ලේ දාගිය නේද අස්තු ඒ වගේම මේ කඳුළු වතාපෙල් කෙල සොතු ඒ වගේම ඔය කාටිලේජ වර්ග සහ මුත්තක් දැන් මේ සියර ගතියෙන් යුක්ත වෙච්ච කොටස ඒකටත් තුන්වහන්සේ උපාදින්න කොටස තමයි ඉතලා උපාදින්න කොටසට යන්නේ. දැන් බාහිර ඒවා ලොකුයි ප්‍රමාණය. හැබැයි මේ කොටස කියන්නේ බාහිරව තිබෙනා වූ ගංගාවල් ඇල දොළ මොහමෝද රෝවා ගත්තාන් පස්සේ ලොකුයි. හැබැයි මේ සරියුත් ස්වාමීන් වහන්සේ එතෙන් කියන්නේ ඉස්සර වෙලා හේතුව මේ පුංචි පුංචි දියර ස්වභාවයන් තිබෙනා වූ ශරීරයේ කොටස් වලට යන්නේ. හේතුව බාහිර තිබෙනා වූ දේ ප්‍රමාණයෙන් ලොකුයි. ඇතුළත තිබෙනා වූ ආධ්‍යාත්මික ආපෝ ධාතුව අල්ලා ගැනීමෙන් ලොකුයි. බාහිර තිබෙනා වූ ආපෝ ධාතුව මගේ කියලා ගන්න ඒතරම් පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව හරියට අල්ලනවා. උපාදින්න කර ගන්නවා, දැඩි ලෙස ගන්නවා. දැන් බලන්න මේ හිතන්න බලන්න, කවුරු හරි කෙල ගහලා තියනවා. කවුරු හරි කෙල ගහනවා. මාරේ කෙල ගහනවා. එතකොට අපි නම් කරනවා කියන්නේ ආවල් එක්කෙනා කියලා ගහලා තියෙනවා. ඒ වගේම අහවල් එක්කිනා ගහක් කියලා සොටු. ඒ වගේම ලේ ගත්තොත් එහෙම මේ ආවලාගේ මේ මගේ ලේ කියලා ඒ වගේ නිකන් කතා කරන බැඳීම වැඩි. මේ ගතිය අපේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අපි වද්දාගෙන තියෙනවා. ඒක නිසා ඒක උපාදින්නයි තමන්ගේ කියලා හසුකර ගන්නවා. දැන් මේ ඇතුළත තිබෙනා වූ මේ ගතියේ එහෙම නැත්නම් ආපෝ ධාතුවේ මගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා හේතු ගන්නව ශාวกයා. මේසං මම නේසුවාමස්මි නෙමේසුවත්තා. මෙහෙම මෙහෙය කරගෙන යනකොට අර පළමුවෙන් කියපු යථාභූත ඥාණය හොඳට පිළිගනවා. ඒ යථාභූත ඥාණයෙන් දකිනවා මේක ආපෝ ධාතු මාත්‍රයක් පමණයි. මේකේ මම කියලා ගන්න කෙනෙක් නැහැ. මම කියලා ගත්තොත් එහෙම ඉහළ යන්නේ. සාහිය මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. මේ ධාතු ස්වභාවයක් විතරයි. විසරතන ඥානෙ මේක දකින්න. සම්මප්පඤ්ඤාය දැක්කම්පා. එහෙම උනායින් පස්සේ මේ ධාතු කෙරේ කලකිරෙනවා. එපා වෙනවා. මේ එපා වීම හදන්න තමයි මේ ස්වාමීන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගේ චිත්තල තමන්ගේ ශරීරයේ තමන්ගේ ආපෝ ධාතුවට පඨවි ධාතුවට තිබෙන බැඳීම අයින් කරන්ටයි මෙච්චර මේ හරියක් කරන්නේ. දැන් මේ ඇතුළත තිබෙනවා ආපෝ ධාතුව. ධාතු ස්වභාවයක් මාත්‍රයක් පමණයි. ඊළඟට කියනවා මෙහෙම කතාවක්. කෝටිකෝ සමයෝ extra කාලයක් තියෙනවා. ඒ තමයි බාහිර ආපෝ ධාතුව කියන ඒ ගංගාව. බාහිර ආපෝ ධාතු ප්‍රකෘති. මේ බාහිර ආපෝ ධාතුව ඉතිලා අර අපි ඉස්සෙල්ලා කියන වගේ ග්‍රම්, නියම්ගම්, නගර, රාජධානි, ජනපද ඒ වගේම ඔය ඔක්කොම ටික යට කරගෙන යනවා. ඒ වගේම ඒ ඔක්කොම ටික යට කරගෙන දිය කරගෙන ඕදවල නැටි කරගෙන යනවා. බලන්න මේ ආපෝ ධාතුව මේ බාහිර තිබෙන ආපෝ ධාතුව චිකුණයින් පස්සේ සිද්ධ වෙන විනාශය. ඒක අපි දැන් දකිනවනේ. වැස්ස නිසා, ජල ගැලීම නිසා ඉන්ටේජෙන්ට් දැන් නැති වෙලා යනවා. ඊළඟට මේ ඒ විතරක් නෙවෙයි. අවසානයේදී මහා සාගරයේ තිබෙනා වූ ජලයත් යුදුන් ගණන් ඉඳලා නැති වෙලා යනවා. ඒ වගේම අවසානයේදී පාතිමා ගන්ට බැරි තත්ත්වයට පත් වෙනවා කියනවනේ මේ ඔය මහා සාගරයේ තිබෙනා වූ ජලයේ ඉඳලා වාස්තුලා ගිහිල්ලා නැති වෙලා යනවා. ඒ වගේම සම්පූර්ණව අය තිමා ගන්නට බැරි වෙන විදිහට හැඟිල්ලක් තිමා ගන්නට බැරි වෙන විදිහට නැති වෙලා යනවා. ඉතින් මේ මහා සාගරය කියලා කියන්නේ මහා ගංගාව කියලා කියන්නේ මහා වරුසාව කියලා කියන්නේ මහා ගංගාව, මහා ජලාශය, මහා සාගරය. ඉතින් මේ මහා කියන එක කොච්චර කිව්වත් මේක තිබෙනවා අනිත්‍යතාවය දැන වෙනවා මේකේ අනිත්‍යතා ප්‍රඥායක. මේකේ නැති බව මතුවේ. දැන් ඔය මේ මහා ගංගාවල් තියෙනවා දෙකට තලාගෙන යනවා. ඒ සමහර වෙලාවට ගිහිල්ලාට වතුර පොඩක් නැහැ. නිකන් ගඟේ නම විතරයි. ආන්න ඒ වගේ කය ධම්මා පඤ්ඤායිත, වය ධම්මා පඤ්ඤායිත, විපරිණාම ධම්මා පඤ්ඤායිත. දැන් මේ සමහරුවේ දාලා තියෙනවා මේ අර ලංකාවේ ඔය ජලාශ ඔය තියෙනවනේ ඒවා වගේ වතුර නැහැ කියලා. ඒ නිකන් ජලාශේ කියන ජලාශය කියන ඇල්ල කියන නම විතරයි. වතුර නෑ. ඉතින් අප මහා ජලාශය කියලා කිව්වට ඒව එහෙම කියන දේවල් නෙවෙයි. සදාකාලික දේවල් නෙවෙයි. මේකයි මේ හේතු ගන්න. දැන් මේ බාහිරව තිබෙනා වූ ජලාශ, ගංගා, මහා සාගර ඔය විදිහට හිඳිලා නැතිලා යනවා නම් මේ ඇගේ තිබෙනා වූ මේ ලේතික වේලෙනවා කියන්නේ කාන්ත දෙයක් නෙවෙයි. මේ ධාර්මීය ටික වේලෙනවා කියන්නේ මේ තිබෙනා වූ දියර ගතිය නිකන් වේලෙලා යනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. අච්චර මහාවිශාල දෙයක් තිබෙනවා. දැන් බලන්නකෝ හැමදාම අපිට වතුර බොන්න කියනවා. හේතුව වතුර දිවෙ නැත්තම් මොකද වෙන්නේ? මේ තිබෙනා වූ ටික දිราපත් වෙලා වේලිලා වේලිලා වේලිලා යනවා. සමහර වෙලාවට දැකලා තියෙනවානේ අපි මිනිස්සු දැක්කම පොතට කාලා බීලා හිටපු මිනිස්සු මහතේ හිටපු මිනිස්සු දවස් 2යි 3යි ලෙඩව. අවසානයේ ඔක්කොම වතුර ටිකක් නැතුව ඇඟේ සම්පූර්ණ විචරණේ වෙලා ඇදිලා පැදිලා ගිහලා තියෙන තාලෙ. ඉතින් මේ අපේ ශරීරයේ තිබෙනා වූ එම පොතු ලේ ධාතුව මේවා උපාදින්න වුණාට ආධ්‍යාත්මික වුණාට මේ වගේ මම කියලා මටයි කියලා මේ වගේ ස්ථීරත්වයක් ඇති ගන්න බෑ. ඒ ටික තමයි ඒ පිළිගෙන බැදීම තමයි විශ්ිනී කීමට අයින් කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඔය දේශනාවල් මෙහි කරගෙන යනකොට අර අනිත්‍යත්වය හරියට එතනට පත්තල වෙලා ඉන්නවා. එතකොට තමයි තමන්ගේ ජීවිතෙන් වැඩක් ගන්න වෙන්නේ. ඔය කිව්වේ ආපෝදාහිය. තවත් කියනවා. උන්වහන්සේ මේ තව කියනවා කතම සාවුසු තේජෝ ධාතු. ඒ කියන්නේ උණුසුමේවත් රස්නේ තේජෝ ධාතු උක්මක්. මේකෙත් තිබෙනවා ඇතුළතේ බාහිර දෙකක්. සිය අඥාත්තිකා තේජෝ ධාතු කියා බාහිර. ආධ්‍යාත්මික තේජෝ ධාතු තමන්ගේ ඇතුළත තිබෙනා වූ තේජෝ ධාතුව තමයි ඔය තිබෙනා වූ තමන්ට කියලා වෙන්නේච්ච තේජෝ ඔය උපාදින්න කරගෙන තිබෙනා වූ රක්ණි ගති. ඒ වගේම යේන සංස්කප්පදී යේනේ දිවියති. ඒ වගේම දැවෙනවා නම් ඒ වගේම තමන්ගේ කාපු බීපු දේවල් දිරවන්ට හේතු වෙනා වූ දේවල් යම් කිසි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සියල්ලම තේජෝ ධාතු. මේ තේජෝ ධාතුව එහෙම වුණාට උපාදින වෙලා තිබෙනවා. ඒ කියන්නේ කර්මයෙන් අටගෙන තිබෙනවා. ඒ වගේම ඒකට තමන්ගේ කියලා කොටස වෙන් කරගෙන තිබෙනවා. ඒ ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි දෙක ගලපල බලනවා. බාහිර තේජෝ ධාතු බලපල බැලුවාම ඔය තිබෙනා වූ ඔය මහ විශාල මේ තියෙනවනේ මැල ගින්ද ගින්දර ඒ වගේ තිබින්නේ තේජෝ ධාතු. මේ තිබින්නේ තේජෝ ධාතු. මෙතන ටිකක් අඩුයි. මේ තමන්ගේ ශරීරයේ තිබෙනා වූ තේජෝ ධාතු අඩුයි. බාහිර තේජෝ ධාතු වැඩි. ඒක නිසා මේ බාහිර තේජෝ ධාතුව කරන්නේ ඒක කිපුණාම එහෙම නැත්නම් වැඩි වුණාම ගම් නියම් ගම් නගර ධනව් කැලෑ ජනපද දවාගෙන පුච්චාගෙන විනාශ කරගෙන අලු කරගෙන යනවා. ඊයේ එහෙම ගතියක් ඒක තියෙනවා. ඒ වගේම කිසිම විශාල තිබෙනා වූ ඒවා තේල්දී කියනවා නම් මේ තිබෙනා වූ මේ දින්ගක් එක්ක මේ බඩේ පොඩ්ඩක් ඔය කෑම ටිකක් කෑවන් පස්සේ දිරව යන්න තිබෙන මේ රස්න ගතිය නැති වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ විදිහට මෙනෙහි කරන්න. මහා ගින්න. මහා වනාන්තරයේ ගින්න. දැන් අපි කියන්නේ තේම මහා ගින්නතර. මහා ගින්න කියලා කියනවා. මහා ගිනි ජාලාව. මේ ඔක්කොම අවසානයේදී මේ දැවිලා දැවිලා දැවිලා ඒකත් නැත්තට නැතිලා යනවා. දැන් ඔය මේ බාහිරව පවත්න සැලකෙන දේ බාහිරව අපි ලොකුයි කියලා සැලකෙන දේ නිකන් නැතිල යනවා. දැන් අපි ආනවල දැන් මේ ඔය ඉර ගිනි අරගෙන ඉදී තිබෙන ගිනි රක්ණයක් තියෙන එක මහ පොළොවටත් එනවා කියලා අපි කියනවනේ. ඒ වගේම ඉතින් අපි දකිනවනේ වීදි වරව මේව. ඉතින් මේ කවදා හරි ඕක දැවිලා ඕක නැතිලයක්. ඒක සදාකාලික තියෙන එකක් නෙවෙයි. මේ මහා ගිනි ගොඩක් දැවි පිච්චී අළු වී නැති වී යනවා නම් මේ අපේ ශරීරයේ තිබෙනා වූ රක්ණ දින්ග නැති වෙනවා කියන සාහන්ත දෙයක් නෙවෙයි උපාදින්න උත්තරගෙන හිටියක්. අන්න එතෙන්ට තමයි මේ හිත යොදන්නේ. ඒ වගේම තමයි අපිට වේදනාවක් ආවොත් එහෙම මේ කවුරු හරි දුක් කියලා බැනලා අර ඉස්සලා කීප වේදියේ එතකොටත් මෙනෙහි කරන්න ඕන වෙන්නේ මේකේ තිබෙනා වූ නිත්‍ය නොවන බව. මේක ස්පර්ශයක් නිසා හටගත්ත නිත්‍ය නොවන බව. එන්නේ ස්වාමීන් වහන්සේ මෙච්චර ලොකු වස්තු කියලා ආඳගන්නේ හේතුව ලොකු වස්තුවේ තිබෙනවා නම් කඩා බිදී යන ගතියක් මේ දේ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා අනිත්‍ය අනිත්‍යත්වයේ දකින්ට හිත ගාන්ට ගෙනියන එක තමයි තියෙන්නේ. ඇත්තටම අපි ඔක්කොම කළ යුතුන්නේ ඒක තමයි. අනිත්‍ය කෙනෙකුට පිළිහිට වෙනවා කියලා කියන්නේ අනිත්‍ය දකින්ට අනිත්‍ය කෙනෙකුට මේ හිතට මේ ලෝකේ තියෙන දේවල් මමයි කියලා අල්ලන්නේ නැතුව ඉන්න පිටක් වෙන එක තමයි කළ යුතුයි. ඒක තමයි සාසනේ අපිට අනිත් කෙනෙකුට කරන්න පුළුවන් නම් එයක් ශ්‍රේෂ්ඨම දේ. ඒ වගේම අපිට කියන්නේ ගහනවා නම් ඒ වගේම ගල්කෙටේකින් ආයුධයකින් දණ්ඩකින් මුගුරකින් පහර දෙනවා නම් අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව හිතලා මෙනෙහි කරලා හිත හදාගන්න සාසනීය වැඩ කටයුතු කරගන්න උන්වහන්සේ සීපක් කරලා දෙනවා. මේ සරිය ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්මයෙන් ගත්තන් පස්සේ මෞකලික කවි. ධර්මයෙන් ගත්තන් පස්සේ කියාදී හතෙන් ගත්තන් පස්සේ මෞකලික වගේ. ඒක සත්‍යවිභංග සූත්‍රයේ දේශනා කරනවා. උළු පුළුවන් හේතුන් වහන්සේ මේ ශ්‍රාවකයාගේ හිත අසන්නාගේ හිත ධර්මයේ පැත්තට ඇදගෙන යන්ත ධර්මයේ පැත්තට තල්ලු කරගෙන යන්ත උදාහරණ උපමාවල් ලොකු පොඩි වශයෙන් උන්වහන්සේ ගලපලා කියලා දෙන. අනිත් එක ඒ ස්වාමීන් වහන්සේ පුදුම බුද්ධ ගෞරවයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ගෞරවයක් තිබුණා. ඒ වගේම මේ ගෞරවයක් එක තමයි උන්වහන්සේ මේ ශ්‍රාවකයන්ට පිළිතරේ. මේ විදිහට ආපෝ ධාතුව ගැන මෙනෙහි කරගෙන යනකොට ඒකේ කලකිරෙනවා. ඒක සත්‍ය කෙටිට ගන්නෙ නැහැ. ඒක එපා වෙනවා. එපා කරනවා ඉතින්. ඊළඟට තව එකක් තිබෙනවා මේ මෙහෙම කාරණයක් කියනවා. දැන් අපි මේ දක්වාම කියාගෙන ආවා මේ ඔය මේ ධාතු සත්‍යයන් පිළිබඳව. ඊටකට තවදක් තියෙනවා මේ මෙන්න මෙහෙම කතාවක් අපි ගියපාරක් කිව්ව එක. සේයසාති ආවුසු පට්ඨංච පටිච්ච වල්ලින්ච පටිච්ච දිනන්ත පටිච්ච මත්තිකන්ත පටිච්ච ආකාශෝ පරිවාසෝ අගාරන්තේ සංසංගච්ඡති කියලා. මේ ඔය භූත සතර පටියාපෝ තිරිජෝ වායෝ කියන භූත ධර්ම හතර පිළිබඳව ওই විදිහට මෙනෙහි කරනකොට ඒ භූත ධර්ම හතර මෙනෙහි කරනවා වගේම තමයි ඔය මේ ඔය සතර මහා භූතයෝ අරගෙන අපි යම් කිසි තැනක එක්තරා රටාවකට ගැඹුවින් පස්සේ ආකාශය කොටස් කරගන්නවා. අපි කිව්වා මේ ගියේ සතියේ නෙවෙයි ඉස්සෙල්ලා සතියේ අපි මේ කතා කළා ආකාශයේ කොහොමද මේ පාවිච්චි කරන්නේ කියලා. ඒ තමයි ඔය දන් දීදරු නිසා දීදරු අරගෙන වැල් කොටවල් අරගෙන ඒවා එකට කියලා දැඟලා ඒ වාගේම ඔය අනකොළ වලින් වහලයක් හදලා ඊට පස්සේ මැටි බිත්ති වලට ගහලා ඒ වාගේම අහස කොටසක් කුලි කර ගන්නවා. අහස කොටසක් කොටු කර ගන්නවා. එහෙම අහස කොටසක් කොටු කරගෙන ඒ අහසට කියනවා gedara කියලා. ඊට පස්සේ ගේ අස්සට යනවා කියනවා ගේෙන් එළියට එනවා කියලා කියන අහසෙන් අර කොටු කරගත් අහසෙන් එළියට එනවා කොටු කරගත් අහස ඇතුළට යනවා. ආන්නේ ඒ වාගේ ලු මේ ජීවිතේ ශරීර අස්තීන් නිසා නහර වැය නිසා ඒ වාගේම මස් නිසා සම නිසා මේ කොටස් එක නිසා අපි අහස කොටසක් පාවිච්චි කර ගන්නවා. මේවා තියෙන්නත් එපායි. මංසංච පටිච්ච සම්මංච පටිච්ච ආකාසු පරිවාරකෝ. දැන් මේ අහස කොටස අරගෙන ඊට පස්සේ අපි ඒකට කියනවා මේ මගේ රූපය කියලා. මේ තමයි මගේ රූපය, මේ තමයි මගේ ජීවිතය, මේ තමයි මගේ ඇඟ කියලා කතා කරන තත්ත්වයක්. දැන් මේ මොකද්ද මේ? අහස කොටසක් බාර අරගන්න. මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික තිබෙනවා අහස කොටසක් බාහිරව තියෙන අහස කොටසක්. මේ රූප ධර්ම හතරක් කිව්වා. එකක් තමයි පඨවිය, දෙක තේජහ, ආපෝ තේජු, ඊළඟට වායු. ඊළඟට ඒ කොටස් හතර තිබෙන රැඳී තිබෙන භූමිය ඇටියට කතා කරනවා මේ ආකාශ ධාතු. දැන් ධාතු පහක් තියෙනවා. භූත ධාතු, භූත ධර්ම හතරයි. ඒ වාගේම ඒවා ක්‍රියාත්මක වෙන්නා වූ භූමිය ඇටියට සැලකෙන ආකාශ ධාතුවයි. මේ වගේ තිබෙනවා මේ මමයි කියලා ගන්න කොට. දැන් මේ තමයි රූප උපාදානස්කන්ධයේ හැටියට සැලකෙන තැන. රූප උපාදානස්කන්ධයේ මේ මගේ කරගත්ත තැන. මේ තමයි උපාදින්න භාවයේට ගිය තැන. මේ තමයි අධ්‍යාත්මික රූපයක දැකගත්ත තැන. දැන් මේ ටික තමයි අපි මේ ඉස්සර වෙලා මේක ඉස්සෙල්ලා කොටසක් තිබුණා අපි ඒ ටික ගත්තා. කතා කරානේ අර පංච උපාදානස්කන්ධ කොටස. ඒක ආයේ කියන්න ඕනේ නැහැ. අපි මේ අපේ පින්වතුන් ඒවා රෙකෝඩ් කරලා මහේ ගුණේ යදලා තිබෙනවා. එතකොට ඒක ඉතින් මේ සූත්‍ර දේශනාව මෙන්න මේ හරිය දක්වා තමයි අපිට කියලා ගන්නට අදු එහෙම නැත්නම් අපිට දැනගන්න සාකච්ඡා කරන්නට අදුව තිබුණා. එතනින් ඉස්සරහට තිබෙන්නේ අර මේ සූත්‍ර දේශනාව ආරම්භ කරපු තැන. පංච උපාදානස්කන්ධ පිළිබඳව කියවපු ඒ දර්ශිතිය. දැන් මේ සූත්‍රයේ මේ කොටසෙන් නම් කියවෙන්නේ විශේෂයෙන්ම අපේ හිත. අපේ හිතත් මේ ආධ්‍යාත්මික උපාදින්න රූප කොටසය අරගෙන සංහාවෙන් බැඳී යන, දුක්ඛයෙන් බැඳී යන, ඒ වාගේම අපිට බුදු ගුණ අමතක වෙන, අපි ගිහිල්ලා මේක ගැට ගැහෙන, ඊළඟට රූපේ කියලා සලකා ගන්න තැනට පත් වෙන විදිය තමයි මේ සංස්පදාන කරන්නේ. දැන් මේ තව එකක් මම අනගාතු දායක මේ ටෝක් එක ඇහුවා. ප්‍රවෘත්තියක් ඇහුව කනගාටු ධාරක ඒ ප්‍රවෘත්තිය මේ තුනතුන් අහලා ඇති සමහර අය. ඒ තමයි මේ ලංකාවේ එක්තරා පළාතක පොඩි දරුවෙකුට තමන්ගේ අම්මයි එවාගෙම ඒ බාප්පා කෙනෙකුයි ගහලා ඒ දරුවා අවුරුදු 4ක් විතර වෙන දරුවෙක්. ඒ දරුවා අන්තරාලේ. ඉතින් ඒ දරුවා මේ විස්තරේ කියපු කියලා තියෙන හැටියට ඒ දරුවා මේ ගහන බයට එයාට මතකයේ තිබෙන විදියට කොහේ හරි ඒ ආච්චිම්ම කෙනෙක්ගේ ගෙදරකට හරි යන්න ගිහිල්ලා තියෙනවා. මේ හිත යම් කිසි තැනක බය වුණාම තමන්ට අනර්ථයක් වෙනකොට, තමන්ට පීඩාවක් වෙනකොට, තමන්ට දුකක් ඇති වෙනකොට මේ හිත දෙරින්ද තනක් හොයනවා. තමන්ට ආරක්ෂා වෙන්න පුළුවන් තැන හොයනවා, හිතනවා. එහෙම හිතිලා මේ දරුවා ගිහිලා තියෙනවා. ඒ තමන්ගේ ආච්චි අම්මා කෙනෙක්ගේ පැත්තට අවුරුරි මිනිස්සේ ඒ දරුවාව ඊට පස්සේ නවත්තගෙන මගේ යන මිනිස්සේ එයාට අඬ බොන්න දීලා ඒ වගේ පොඩි උපායක් කරලා තියෙන පිටක් වෙලා තිබෙන. නමුත් ඒ දරුවා ආයේ අර අම්මා කියන මිනිස්යාගේ සහ ඒ බාප්පා කියන මිනිස්යාගේ ඉදිරියට ගාරන ගිහිල්ලා මේ ඒ ළමයාට බහලා. ඒ ළමයා බලන්න මේක තමන්ගේ ජීවිතේට එක්කාසු කරගෙන අපි සංසාරේ කොච්චර අසරණද කියලා. අවුරුදු 4ක් කියලා කියන දරුවාට ඒ තරම් තේරුමක් නැහැ. අවුරුදු 4 කියලා කියන පුඩි දරුවෙක්. නමුත් මේ දරුවාට ඒ වෙලාවට තමන්ට ගහනකොට මට අහවල් හරියට ගියාන් පස්සේ බේරෙන්න පුළුවන් කියලා මට ඇටියක් වෙලා. ඒ තමයි තමන්ගේ ආච්චි අම්මගේ ගෙද. අහවල් පැත්තට ගියාන් පස්සේ මට බේරෙන්න පුළුවන්. එහෙටි ගියාන් පස්සේ ගහන එකක් නැහැ මං එහෙ යනවා කියලා. නමුත් පුංචි තීරණයක් අරගෙන යනවා. ඒ තීරණය පරාදයි. ඒ තීරණය එයාට හයිය විදියට ක්‍රියාත්මක කරන්න බැ. ළමයා පොඩි. ආයෙත් කොටු වෙනවා. කොටු වෙලා ගිහිල්ලා ආයෙත් යන්නේ අර මේ මාරයා ඉන්න තැන තමයි. පිටින් දිගියන් පස්සේ තමන්ට අපි කකුල වැදුනින් පස්සේ දිම ලොකු හරියට අම්මෝ කියාගන්නේ වාදේ. අපි අම්මෝ කියාගෙන තමයි මේ කකුල වැදුනින් පස්සේ වාදේ. ඒ වෙලාවට පිටට ඉතින් අම්මා කියන වචනේ කියේ. එහෙම නැත්නම් කිව්වේ නැත්නම් සාස්ත්‍රාගය. නමුත් මේ දරුවා ඉත සමන්ත පිහිට තිබෙනා වූ අම්මා ගාවට වාස්තවාවට ගියාට එතන තරණක් නැහැ, එතන පිහිටක් නැහැ, එතන ආරක්ෂාවක් නැහැ, ඒක සුරක්ෂිත නැහැ. ඒ ළමයාට ගහලා. ඒ ළමයා අවසානයේදී ජීවිතෙන් අයින් වෙලා ගිහිල්ලා. උත්සාහයක් දරනවා බේරෙන්න. ඒ වුණාට ඒ උත්සාහය සාර්ථක උත්සාහයක් වෙන්නේ නැහැ. පස්සේ ඒත් ඇඟට බැලුවන් පස්සේ ගොඩාක් ගහලා තියෙන බව ඔය ආරච්චි වෙනවා. බලන්න ජීවිතේ කොච්චර අපරණයිද කියලා. සංසාරේ අපි මේ රූපේ අල්ලගෙන ඉන්නේ යන්න තැනක් තියෙනවද? අපේ ජීවිත යන්න තැනක් තියෙනවද කොහේවත්? මේ රූපය අපි අල්ලගත්තන් පස්සේ ඒ පුංචි දරුවා උපාදානය කරගෙන හිටිය රූපයට ඒ උපාදානය කරගෙන හිටපු පිට බීරගන්ට එයාගේ මත්තෙන් උත්සාහයක් දරුවා අසත්තකයි. අපි සාර්ථකද? අපි මේ ඇවිල්ලා ඉන්න අපි සාර්ථකයි. මේ ඕස්ට්‍රේලියාව නව සීලන්තයේ කියලා ගොඩාක් හිතාගෙන ඉන්න මේ රටවල් නිරෝගී අරහිමේ අපි සාර්ථකයි නෑ. අපි සාර්ථක නෑ. මේ පාර මට එන්න බැරි වුණේයි අසාර්ථක නිසා. මේ ශරීරයේ මේක සුවර නෑ. මේ ශරීරය සැලදිලා මේකේ නිරෝගී භාවයේ ගිහිල්ලා මේකේ තිබෙන හයිය ගිහිල්ලා මේ රූපය අපිට රකින්න බෑ. මේ රූපය යම් කිසි තැනක අපි උපාදානය කරගන්නවාද මේ පඨවි ටික මේ ආපෝ ධාතු ටික මේ තේජෝ වායෝ ටික මේ ශරීරයේ පිටවා තිබෙනා වූ ආකාශ ධාතු තින්නේ අපි මගේ කියලා ගන්නවාද? කවදාකවත් එතන සරණක් නැහැ. එතන පිටක් නැහැ. එතන ආරක්ෂාවක් තබන්නට බෑ. එතනට විනාශයක් වෙයි කියලා කිසිම ස්ථිරත්වයක් නැහැ. දැන් මේකට පහරවල් වදින්න තිබෙන ප්‍රමාණය වැඩි. මේ ශරීරයට ලෙඩ දුක් වලින් පහර වැඩිම, ඒ වගේම ගල් මුගුරු වලින් පහර වැඩිම, අවි ආයුධ වලින් පහර වැඩිම මේක ඒකාන්ත මේකට ගොදුරු වෙනවා. මේ සූත්‍ර දේශනාවේ කියවුණා අපිට තරහ යන විදිය. ඒ තරහ යන විදිය ඒක තමයි කවුරු හරි අතින් ගහනවා. ඒ වගේම ඉලියකින් ගහනවා. ගලකින් ගහනවා. ආයුධයකින් ගහනවා. ඒ ආයුධයටත් මේ ශරීරයේ යටත් රූපය. අතින් ගහන වටත් යට. ඒ වගේම මේ ශරීරය ආයුධයකින් ගහන වටත් ඉලියකින් ගහන වටත් යට. යම් කිසි තැනක මේ ශරීරයේ හැදුනාද ඒ කාන්තින්ම අවි ආයුධ වලට ලී දඬු වලට මුගුරු වලට යටත්. කවදාකවත් එතන මේ දුක ඇතිවීමෙන් වැළකී තියෙන තැනක් නෙවෙයි. අර පුංචි දරුවා එයා බලන්ට ඒ ඇඟට දැනෙන වේදනාව එයාට දැනෙන නිසානේ එයා දුවල ගියා කියන්නේ. ඇඟට දැනෙන නිසා වේදනාව එයාට පඨවි ධාතු ආපෝ ධාතු වෙනේ කරගන්න හයියක් හත්තියක් නෑ පුංචිනේ. නමුත් රිදෙනවා. ඒ රිදෙන ගතිය ඒකෙන් මගහරින්න උපක්‍රමයක් යෙදුවා. නමුත් මේ ශරීරයේ එහෙම නැත්නම් මේ ජීවිතය සංසාරයේ පුදුම විදියට අසරණ වෙච්ච බව සනාත කරා. අපිත් ඔය වගේ කොච්චර ගුටි කපයක්. ඇයි ගුටි කන්න වෙන්නේ? පීඩා වෙන්න වෙන්නේ. ඒ වගේම අපිට ලැබෙන ශරීරය අන්ත අසරණ කිසි කෙනෙකුට බීරන්ට බැරි රැකගන්න බැරි අම්මත් පරිගහන ශරීරය. ඒක නිසා මේ රූපයේ හරියට කාගෙන ගිහිල්ලා තිබෙන්නේ මේ දුක්ඛය කියන එක කාගෙන ඉතිරි පැතිරි තිබෙන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා උත්සාහය තමයි කවදාකවත් මේ රූපය මනුස්ස ලෝකේ ඉපදුනායි කියලාවත් දිව්‍ය ලෝකේ ඉපදුනායි කියලාවත් කිසිම විශ්වාසයක් තියන්න එපා, පිළිගන්න එපා. මේක කාගෙන ගිහිල්ලා තිබෙන්නේ අනිත්‍යත්වය, ඒ වාගේම විපරිණාමත්වය. මේකේ තිබෙන්නේ කිසිම විදියකින් රඳවන්න පුළුවන් ගතියක් නෙවෙයි. ඒ ගතිය මේ ශ්‍රාවකයාගේ හිත මේ රූපයේ කලකිරවන, මේ වේදනාවේ කලකිරවන, මේ වේදනාවට බයගස්සන, මේ සංඥාවට සංඛාරයට කලකිරවලා බයගස්සන හොඳ ලස්සන දේශනාවක් තමයි මේ සූරහත්ති පදෝපම සූත්‍ර මහා ආත්ති පදෝපම සූත්‍රයේ කියවෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි ඒ වගේ සංසාරයේ නවතිනවා කියලා කියන්නේ මේ රූප උපාදානස්කන්ධයේ අල්ලාගෙන වේදනා සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධය අල්ලාගෙන රැඳෙනවා කියන එක. මේකෙන් අයින් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක කලකිරෙන්න ඕනේ, එපා වෙන්න ඕනේ, මේකට ආසාවක් නැති වෙන්න ඕනේ. ශරීර ස්වාමීන් වහන්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලාට පුදුම විදියට මේ විස්තර කරලා දෙන්නේ මේ මහා භූත වලට එන්නේපා පහදින් දෙපා උපාදා රූපයට පහදින් දෙපා මේකෙන් දැඩින් දෙපා මේකට අහුවෙන් දෙපා මේකෙන් නිදිල යන්න කියලා. ඒ නිසා විදර්ශනා ප්‍රඥාව වැඩින්න දියුණු වෙන කොට වෙන. ඊට මේ දේශකව ලක්ෂ්‍ය කරලා තිනවා. ඒ නිසා මේ පින්වත් හැම දෙනාටම තවත් ගැඹුරින් වාගේ මේ ධර්ම කරුණ ටික මේ කරගෙන මෙනෙහි කරගෙන ගොස් හැම දිනාටම තමගේ සිත රූපයෙන් මුදවාගෙන, තමන්ගේ සිත වේදනාවෙන් මුදවාගෙන, සංඥා සංඛාර වලින් මුදවාගෙන, විඥානීය ගැටගැහෙන සිදුවී ඉරිනුත් මුදවාගෙන හැම දිනාටම මේ ස්කන්ධ වලින්, මේ උපාදාන ස්කන්ධ වලින් මිදලා සිත නිවනින් නවතගන්ත, නිවනට ඇතුල් කරගන්ත හැකි වේවා. සෑම දිනාට මේ හේතුඵල ධර්ම රාශියට, හේතුඵල ධර්මයන්ට යථාර්ථව පවතින මේ රූපයෙන්, මේ ස්කන්ධ වලින් මිදල යන්ට ලැබේවා. ඒ වගේම ඒ සඳහා අපිට මේ විස්තරයක්, ධර්ම විස්තරයක් කොට වදාලා වූ සරියු ස්වාමීන් වහන්සේටත් පසුගිය නමස්කාරයේ වේවා. ඒ වගේම ඒ ධර්මයේ අසලා හිත නිවරට පත් කරගත්තා වූ මිදී ගියා වූ ආර්යයන් වහන්සේලාටත් පසුගිය නමස්කාරයේ වේවා. ඒ වගේම ඒ පිනත් අත් ප්‍රතිපදාවක් කියලා මේ පිස්සු සෑම දෙනාටම මේ හිත නිදහස් කරගෙන නිවනින් වී සැපෙන්ස ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දෙනාටම තෙරුවන් සරණයි. කරුණායි මේ කරුණ කියනහල නම් ඉතින් අපි ඉදිරිපත් කරගන්නවා. ඉතින් අපේ ඉතින් මේ රූපාදී ස්කන්ධවල තිබෙනා වූ අතරණ භව තමයි ඉතින් මේකේ ගැඹුරටම තියෙන්නේ. මේ වගේ ඉතින් කිසිම විදිහක අපිට විශ්වාසයක් කියලා ජීවිතයක් අරගෙන එහෙම කරන්න බැරි අනිත්‍යත්වයේ තමයි ඔය කියලා තිබෙන්නේ. ශාල පරාසයක අනිත් එක වැඩි දුර යන්නේ නැතුව මේ තමන්ගේ උපාදාය රූපයන්ට හිත මමත්වයෙන් ගැලී තිබෙනවා, ඒක අයින් කරගන්න කියනවා කියන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වුණා වෙනවා නම් ඉතින් ඉතිරිපත් කාට කමක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැති වුණා හෝ වේවා තමන්ගේ අදහසක් ඉදිරිපත් කරත් කමක් නැහැ. ආචාර්ය සම්මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේක කිසි ප්‍රශ්නයක් හැබැයි විශේෂයෙන් දැනගත යුතු ප්‍රශ්නයක් මම හිතුණා. සාමාන්‍යයෙන් මෙතනදී කියන මේ ධාතු ගැන බලනකොට මේ මාගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. ඒක මම කියන එකයි මගේ ආත්මය කියන එකේ විශේෂ වෙනසක් අඳුර ගන්න නම් කොයි විදිහද සාමාන්‍යයෙන් අපි අඳුර ගන්න යන්නේ? මම කියන එකයි මගේ ආත්මය කියන එක සාමාන්‍යයෙන් මේ ඔය ඔක නිතර තියෙනවා මේ කියලා. ඒක යන්නේ මේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාත් කියලා කියන්නේ. ඒකේ තියෙනවා මේ අපි රූපයට යනකොට, රූපයට බහිනකොට බහින්නේ එකක් තමයි සංහාවෙන් බහිනවා. සංහාවෙන් දැක්කම, සංහාවෙන් ඒක ඇල්ලුවම ඒ සංහාවෙන් අල්ලනකොට ඒ ඇල්ලීම කියන විදියක් තියෙන ඔය වචනය. අනිත් එක තමයි දෘෂ්ටියෙන් අල්ලන. සංහාවෙන් දෘෂ්ටියෙන් අල්ලන. ඒ අනිත් එක තමයි මාන. මානෙම අල්ලන. හැබැයි මෙතන කියන මෙහෙම දැන් බලන්න පළවෙනි වචනේ තමයි නේතං මම. මම න ඒත. ඒ මගේ නෙවේ. දැන් මේ කතාව කියනකොට මම කියන වචනය පාවිච්චි කරන්නේ පාලි භාෂාවෙන් ස්ථාන දෙකක් තිබෙනවා. එකක් තමයි මගේ සහ මට. මට කියනකත් පාවිච්චි කරන මගේ කියනකත් පාවිච්චි කරන මෙතන කියන්නේ මගේ කියන. දැන් බලන්න මගේ කේදර. මගේ කුඹුර. මගේ ඉද. මගේ වාහන. මගේ ඇඳුම. මේ මගේ කියලා කියනකොටම හැම වෙලාවෙම තියෙන්නේ සංහාව තමයි එතන තියෙන්නේ. මගේ මට අයිති කියන එක. මගේ ඉඩම, මගේ ගෙදර, මගේ රට, මගේ පොත, මගේ ඇඳුම. ඒක නිසා නේතං මම. මේ ශරීරය මගේ නෙවෙයි. මේක කියන්නේ තණ්හාව. තණ්හාවෙන් අල්ලගෙන ඉන්න එක අතහැරෙන්න කරන විදිය. එක වෙලාවකට අපි මගේ කියලා අල්ලනවා තණ්හාවෙන්. අනිත් එක තමයි දැන් බලන්න අනිත් වචනේ තියෙනවා මේ මේ තමම නේසු හමස්මි. එතන තියෙන දෘෂ්ටි නේසු හමස්මි. දැන් මම කියලා ගන්න අනිත් එක තියෙනවා මේ නයි නමේසු අත්ත. එතන ගන්න දෘෂ්ටියක් ගන්නවා මගේ ආත්මය මාන්නේ මිස්සයි. මේ මගේ ආත්මය. මේක පැටින්නේ, මේක බෙදෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔය වචන වල තිබෙන්නේ නේතං මම, නේසු හමස්මි, නමේසු අත්තාති කියන තැන සංහාවයි, දෘෂ්ටියයි, මාන්නයයි ස්පර්ශ වෙලා ක්‍රියාත්මක වෙන තැන ඔය යොදන විදිය. ඒ මේ මගේ කියලා සංහාවෙන් බැඳිච්ච එකයි, දෘෂ්ටියෙන් දාගත්ත මම කියන එකයි අයින් වෙන්න, අයින් කරගන්න නම් කරන්න ඕන පිළිවෙත තමයි අර ඒ සූත්‍රයේම ධාතු මනසිකාරයෙන් කියලා දෙන්නේ. ඒ එතකොට ධාතු මනසිකාරයේ එක දැහැලා මෙනෙහි කරගෙන යනකොට ඔන්න ඔය එක ওই තීරණ වලටපත් වෙනවා. අනේ මේක මගේ නෙවෙයි. අනේ මේ මම නෙවෙයි. අනේ මේ ජීවිතය ආත්මේ නෙවෙයි කියලා අර තණ්හාවෙන් මාන්න දෘෂ්ටියෙන් ගැලිච්ච එක අයින් වෙලා ගලවල යනවා. ඒ තමයි ඒ විදිහ තමයි තියෙනවා. තිරුත් කරනවා. තිරුත් කරනවා බොහොමකින්. සාමාන්‍යයෙන් එතකොට ඇත්තටම දැන් අක්ඛාය විච්ඡය කියලා කියනකොට අපිට ඔතනේ ඔය තුنين ආත්මය හැටියට ගන්න දෘෂ්ටිය තමයි නැති වෙන්නේ කියන එක පොඩ්ඩක් අනිවාර්යයෙන්ම. ඔය ආත්ම කියන දෘෂ්ටිය තමයි මේ ඔය ගලවල යන්නේ. සංහව ඒ ප්‍රමාණයට නැති වෙනවා. නමුත් සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. ඒ ආත්ම දෘෂ්ටියට ප්‍රමාණවත්ව පවතින වූ තණ්හාව නැති වෙනවා. හැබැයි මූලික ගලවල යන්නේ නැති වෙලා යන්නේ ආත්ම දෘෂ්ටිය. සර්ණයි සයින්වන්ස සයින්වන්ස මේ සූත්‍ර දේශනාවේදී තියෙනවා මේ අභ්‍යන්තරවත් බාහිරවත් රූපය ගැන ඔබවහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. සූත්‍ර දේශනාවේ කියන විදිහට තමන්ගේ මේ තමා තුළ ඇත්තව මේ කෙස් ලොම් ආදී දේවල් අභ්‍යන්තර රූප හැටියට පැහැදිලි කිරීම තියෙන්නේ. සරලව කිසියම් අවස්ථාවක කිසියම් කෙනෙකුට කල්පනා වෙනවා නම් මේ තමන්ගේ මේ අතපය එයත් බාහිර රූපයක්මයි කියලා. ඒ කොහොමද සවන්වස් අපි පැහැදිලි කරගන්නේ? මේ එහෙම කෙනෙකුට හිතන්න බැරි කමක් නැහැ. මේ රූපය මේ බාහිරයි කියලා. හැබැයි ඔය සූත්‍රෙට ගැලපෙන්නේ නැහැ. ඔකේ හොඳටම කියලා තියෙනනේ ආධ්‍යාත්මික රූපය කියලා. සංසෝ එහෙම අපහුද නේසු කියලා කියලා හොඳට තියෙනවා මේ ඒ කොටස් එක පඨවි ධාතුව හැටියට සලකනවා. ඒ පඨවි ධාතය කියලා සලකන එක බාහිර වශයෙන් සලකන්න පුළුවන් සමංගේ ඇඟේ නොවිච්ච දේවල්. වෙනස් කෙනෙක්ගේ ඇඟක්. නමුත් මෙතන කියන්නේ ඇත්ත වශයෙන්ම බාහිර රූපේ කියලා එහෙම සලකන්න පුළුවන් අනික් කෙනෙකුගේ ශරීරය ඊටත් වඩා ලොකු වස්තුවකන සලකන්නේ. ඒ කියන්නේ ඔය මේ මහ පොළවේ තිබෙනා වූ මහ පොළොව කියන එක ලෝකයා ලොකුට සලකනවානේ. ඒ එතනයි සූත්‍ර දේශනාවේ ඉදිරිපත් කළේ. සයනස මේ සුපරෝධ දේශනා නම් අපිට සුපරය වහන්ස කිව්වාගේ මේකෙමයි ඒක හොඳටම පැහැදිලි. සයනස කොහොමද මේ තථාගත දේශනාවේ කොතනක හරි මේ විදිහට ඒ කියන්නේ දැන් මම කියන්නේ කෙනෙකුට තමන්ගේ ප්‍රඥාව හැටියට එහෙම නැත්නම් භාවනාවක කිසියම් කෙනෙක් ඉහළට යනවා කියලා අපි හිතමු. ඒ කෙනෙකුට ඉතින් බැරිද එහෙනම් මේ මිත්‍රත්වයක් කරන්නේ මම මගේ කියලා හිතන් ඉතු මේ අතපය පව ඇත්තටම මගෙන් බාහිර දෙයක් කියලා වගේම හැඟීමක් එහෙම නැත්නම් ඒ වගේ පැහැදිලි කිරීමක් එන්නේ නැද්ද කියන දේ තමයි මම මේක අහන්නේ. මේ තමයි මෙතන මම හිතනවා එහෙම මේ අපි මේ දේශනා දුන්නම එහෙම අදහස් ප්‍රකාශ වෙච්ච අවස්ථා තියෙනවා සමහර මෙතන තියෙනවා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් තවයි සන්නසේ ඒකේ එහෙම ගන්න පුළුවන් තැනක් නැද්ද සන්නස ප්‍රඥාවට අපි හිතමු මම දන්නේ නැහැ කෙනෙක්. ඔව් මෙහෙමයි බලන්න දැන් අපි සාමාන්‍යයෙන් මේ දැන් ඔය කියන කතාව බැලුවම දැන් ඇත්තට මගේ මේක මේ ශරීරයත් මගේ නෙවෙයි. මේ ශරීරයත් මගේ නෙවෙයි මගේ බහැර කියලා කියනකොට එතකොට මේ මම කියන එක මගේ කියන එක ශරීරයෙන් බහැර කරගන්නවා. අහකට. එතකොට මගේ කියන එක වෙනස්කට යනවා. වෙනස්කට පුළුවල යනවා. ඊටකට මේ ශරීරය ඒ හරියට ගෙනියන්නේ නැහැ. ඕක වෙන්නේ. දැන් මේ ශරීරය මගේ කමෙන් බහැරයි. එතකොට මගේ කම කියන එක තව කොතන හරි තැනකට පටලවෙනවා. මේ ශරීරය හරියට නෙවෙයි. එතකොට එහෙම වුණාම වෙන්නේ මේ ශරීරයට මමය මාගේ කියලා බැඳිල්ල මේකෙන් අයින් කරගෙන වෙනව පටල කරගන්නවා. මේ ධර්ම මානසිකාරයේදී ඕක හිතින් නෑ. ඒකට හොඳ තැනක් තියෙනවා. අර දස්පදේ තියෙනවා ගාථාතරක් සංග සම්බේ සංඛාරා අනිත්‍යයි කියන තැන සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා යම් කිසි දවසක දකින්නවාද බලනවාද අප නිබ්බින්දති දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධිය ඉරගෙම ඒ ස්කන්ධ පංචස්ති කියනා වූ ඒ කොටසේ දුකේ කලකිනවා නිවාණයට මාර්ගය නිර්වාණයට ඒකම ප්‍රතිපදාවක් වෙනවා කියලා අවසානයේ කියන සබ්බේ ධම්මා අනාත්තා කියලා සියලුම හේතු ධර්මයෝ සහ ඵල ධර්මයෝ සහ හේතුඵල ධර්මයන්ගෙන් මිශ්‍රතාවයක් නැති නිර්වාණ ධාතුවේ ආත්මීය ස්වභාවයක් නැහැ. ඒ නිසා මෙහි මේ ශරීරයේ මේ ජීවිතේ මේක මගෙන් බහැරුයි කියලා කියන්නේ මේකේ ඇතුළතත් පිටතත් දෙකේම මම නැහැ කියන එක. හැබැයි මට මෙහෙම හිතක් හිතලා තියෙනවා ඒක වෙලාවක අපි කියනදී මේ අපේ සමහර තින්වත්තු මේ සූත්‍ර දේශනාව නොමනා විදිහට පාවිච්චි කරන හැටික් ඔය අයින් මෙයින් කණින් කොට ලැබෙන ඒක නිසා මේ ඒ සූත්‍රය වෙලාවක කියලා දුන්න හොඳයි කියලා මට හැඟිලා තියෙනවා. ඒ තමයි චූල ශුන්‍යත සහ මහා ශුන්‍යත සූත්‍රය. මේක අපිට හරි ප්‍රයෝජනවත් වෙනවා. චූල ශුන්‍යත මහා ශුන්‍යත ශුන්‍යතාව කියන්නේ දැන් මේකේ කොටසක් නිකන් මතක් වෙච්චින් දැන් මම මතක් කරේ. හැබැයි මේ ආධ්‍යාත්මිකයේ කියන එකේ මහත්ය මේ මගේ ශරීරයේ කිසිම මතවත් අයිති නැති කියන එකේ දැන් ඒක නිකන් අර සම්මුතියෙන් පාවිච්චි කරන වචන මාත්‍රයක් විතරයි. මේ ශරීරයේ මතවත් අයිති නැහැ කියන නැතුව ඇත්තටම මේකේ ආධ්‍යාත්මික වශයෙන් අධ්‍යාත්ම රූපයේ හෝ බාහිර රූපයේ කිසිම සමස්යක් නැහැ. මේ කිසිම විදියක මම කියලා කියන්නේ කිසිුන්නේ නැහැ. මේ වැටහීම තමයි සම්මස්පන්නයි කියලා කියන්නේ. සාදු සාදු සානස මම හිතනවා කල්යාණ මිත්‍රෝ කාට එහෙම තියෙන කෙනෙකුට කිසිෙන්න පුළුවන් කියලා ඒ කාරණාව පිළිබඳව කිසියම් අදහසක් තියෙනවා නම් වෙනත් තැනක පෙන්වන්න කරලා දෙන්න හරි. අවසර ෆයින් ආන්සර් මේ රූපය ගැන කතා කරද්දී අපි මේ අධ්‍යත්තබහිද්ද කතා කරනවා. මේවා දැන් වෙනම සඳහන් වෙනවා නේද? මේවත් සංකාර ගොඩක් විදිහට අපි අහලා තියෙන රූපය සංකතයි පටිච්ච සමුප්පන්නයි මේ විදිහට. ඊළඟට රත්ජනීය සූත්‍රයේ එහෙම සඳහන් වෙනවානේ රූපං රූපස්සය සංකතං අபிසංකරಂತಿ इति සංඛාරෝ කියලා. එතන අபிසංකරණයක් විදිහට සඳහන් වෙනවා නේද? එහෙමත් නැත්නම් ගියොත් එතකොට ඒක දැන් සංඛාරයක් විදිහට දැක්කොත් ඒක මේ අපේ සිතෙන් මතක් කරන චේතනා මට්ටමක් වේ සඳහන් වෙන්නේ නැත්නම් වෙනත් අදහසක් පෙරලා කරන්නේ. ඒකේ මේ අபிසංකරಂತಿ සංඛාරා කියනනම් චේතනාවට අபிසංකරණය කරන්නා වූ ඒ කියන්නම මේ වෙන එකක් නෑ. එහෙම සංස්කරණය කරන්නා වූ අபிසංකරණය කරන්නා වූ ගැටි වෙන එකකට හැටියාවක් නෑ. අනිත්‍යයට තියෙන උපකාරක භාවය විතරයි. චේතනාව තමයි එතන ඒ වෙලේ කරන්නේ. එතකොට මේ සංස්කාර කියන එකේ තියෙන මාත්‍ය මේ අදහස් කීපයක්. ඒ අදහස් කීපය පරිස්සමින් අපි හැම එකේම දැනගත්තොත් හොඳයි. සාමාන්‍ය ජෙනරලි මේ සංඛාර කියලා කියන කොටයි කර්ම රැස්කිරීම කියන කොටයි අදහස් දෙකක් එන්නේ. එකක් තමයි සාමාන්‍යයෙන් අපි හැම එකකටම හේතුයෙන් හටගත් දේවල් සියල්ලටම අපි සංඛාර කියන පොදු නමක් පොදු වචනයක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි එක තැනක තව තැනක අදහස් තියෙනවා සංකත සංඛාති කියලා. සංකත සංඛාර කියනකොට අර යම්කිසි දෙයකින් ඇතිවෙච්ච ප්‍රතිඵලය සංකත වෙලා තියෙන්නේ අනිත්‍ය දේ. ඒකටත් කියනවා සංඛාර කියලා. ඒකට විපාක කොටසයි කියන සංකත සංඛාර. ඊළඟට ඔය කියපු කොටස අபிසංකරණ සංඛාර. තව එකක් තියෙනවා මේ දැන් අපි මොකක් හරි දෙයක් කරනකොට ගියක් හදනකොට ඒ ගියට අපි උත්සාහයක් දරනවා. අපි හිතමු මේ ශරීරය අපි තල්ලු කරගෙන යනවා. එහෙම නැත්නම් අපි අරගෙන යනවා ඇවිද්දවාගෙන. මේ ඇවිද්දවාගෙන යන්නට යම්කිසි වීර්යයක් අවශ්‍යයි. ගියක් හදන්නට වීර්යයක් අවශ්‍යයි. ඒ බාහිර දේකට කියන යම් සංස්කාරයකට කියන්නේ වීර්ය කියලා. ඒක මේ පරිෝගාජ සංස්කාරය කියලා කියනවා. අයුබ කියලා කියන්නේ වීරිකයි කිසිකේ කියන එක. ඔයදී මේ සංස්කාර කියන වචනය භාවිතා වෙනවා ස්ථාන රාම කීපයක. හැබැයි ඒ රාමයෙන් අපි දැනගන්න හරියටම දැනගෙන තියෙන මේ අහවල් සමී කියන්නේ මෙන්න මේ අදහසින් කියන එක. ඒක නිසා ඔය කර්ම රැකීමේ යතිය රූපවත් නැති බව කිසි හොඳටම දන්නවනේ. එතකොට අභිසංකරණ ස්වභාවය කියනවා නම් අනිවාර්යයෙන්ම එතන චේතනාව කර්ම විඥානයේ තිබෙනා වූ කර්ම විඥානයේ තිබෙන චේතනාව තමයි. තවත් මොන හරි තියෙනවද යන්න කියලා. සත්‍යකත සංඥාක දැනෙන අධ්‍යත් රූප හැනකටම උපාදින්න කියන වචනේ දෙනවනේ මෙතන ධාතු හතරෙන්. ඒ කර්මය සම්බන්ධ නැත්නම් Taman අනුවදී අවදී අදහසක් කියනව නේද ඒ අධ්‍යත් රූප ධාතු වල. ඒ කියන්නේ උපාදින්න පාකින්න විච්චේව කියන උපාදින්න කියලා කියන්නේ කර්මයෙන් හැදිච්ච කියන එකයි. ඒ සංකත ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ සංකත වෙලා තිබෙන කර්මජ රූපතික අසකනනාසාදී දේවල් ඊළඟට මේවා ඔය හුදේ වස්තුව වෙනhali එම ඉතින් ඔක්කොම යම්කිසි කර්මජ රූප කොටස සමූහයක් කියන්නේ ඒවා හරි. එතකොට ඒ අධ්‍යත්ත රූප කියලා සැලකන්නා වූ අපි මේ උපාදින්න කරන්නා වූ චික අර මේකෙන් හදත් හැදිච්චය තමයි. හැබැයි කර්ම නෙවෙයි. දැන් මේකේ මේ කර්මයේ හැදිච්ච බව තිබෙනවා. නමුත් මේක කර්ම නෙවෙයි. නමුත් කර්මයක් අලුතින් හැදීම සඳහා භූමි භාගයේ හැදෙනවා ඒක ආරම්භන වශයෙන්. දැන් අපි හිතමු මෙහෙම ඕක මම දැන් සති දෙකකට තුනකට උදින් කලින් කිව්වා එක තැනක අර අපි උපාදින්න උපාදානීය රූප කියලා කියනවනේ. ඒකේ ඒ පිටේ තියෙන්නේ කර්මයෙන් හැදිච්ච ඒවා ආධාර කරගන්නව නැවත කර්ම හදන්න. දැන් අපි උදාහරණයක් හිත ගත්තොත් එහෙම එමේ අපේ ඇස් දෙක කර්මයෙන් ඒක අධ්‍යත් උප අධ්‍යත් රූපය සත්‍යත් රූපය ඒ වගේ උපාදින්න ස්වභාවය කර්මයෙන් හැදලා තියෙනවා. දැන් මේ කර්මයෙන් හැදිච්ච රූපය අපි ආධ්‍යාත්මික රූපයක් හැටියට සැලකගෙන ඊට පස්සේ දැන් ආයෙ කරන්නේ මොකද්ද? මම මගේ වැහ අනික් මගේ ඇහ ලස්සනයි. මේ මගේ ඇහ අනික් එක්කිනාගේ ඇහට වඩා ලස්සනයි හොඳයි කියලා ඊට පස්සේ නැවත ඒ පිළිබඳව කර්ම හදනවා. හැබැයි ඒ වුණත් ඒ එහෙම හිතනකොට හිතේ කර්ම හැදෙනවා. ඒ වුණත් ඇහ කර්මයක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ කර්මයක් හැදීම සඳහා මේ උපාදින්න රූපය ආරම්භන වශයෙන් උපකාරයි. තවත් මොනහරි තියෙනවා නම් මේ අපිට මේ ඔය එහෙම මෙහෙම තියෙන ඔක්කොම ප්‍රශ්න කැලේ ඔක්කොම ටික එකතු කරගෙන සාකච්ඡා කරන්න සුත්‍ර සාමහංශ කියන පරණ ප්‍රතිග්‍රහණය සම්මහන්ත වහන්සේ පැහැදිලි කළා දැන් මේ අනාත්ම එතන සක්කාය දිට්ඨිය කියන දෘෂ්ටිය කියන ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න මේ ඒක නැති කරන පොඩ්ඩක් ඒකේ සක්කාය දිට්ඨිය කියන්නේ සුත්‍ර සාමහංශ දැන් නම් කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව දුක පිළිසින්ද දැකලා මේ අද අනාත්මයේ දකින්නවා කියන්නේ. එහෙමද නැත්නම් මේක අනිත්‍යද මේක දෙකක් පාරිනා දැක්ක කරනවා කියන එකද කියන්නේ? ආ මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා අනිත්‍ය දැක්කම, අනිත්‍ය දැක්කම පස්සේ සිද්ධ වෙනවා මේ දුක්ඛිය නැතිලා යනවා. දුක දැක්කම පස්සේ එතකොටත් දුක්ඛය, ඒ කියන්නේ ආත්ම දුක්ඛිය නැති වෙලා යනවා. ආත්මයක් තියෙනවා කියන එක නැති වෙලා යනවා. ඊළඟට අනාත්මය දැක්කම පස්සේ ඒක තේ වෙනවා. ඒක වෙන්නේ දැන් අපි විදර්ශනා භාවනා කරගෙන යනකොට පොතපතින් සූත්‍රයෙන් ප්‍රායෝගික වශයෙන් අපිට කියලා දෙන දේ තමයි අනිත්‍ය වශයෙන් වඩන්ට, දුක්ඛ වශයෙන් වඩන්ට, අනාත්ම වශයෙන් වඩන්ට. මේක මෙනෙහි කරන්ට ඒකේ හේතුව ඔය ධර්මතා තුන තමයි සංස්කාර ධර්මයන් අස්සේ, එහෙම නැත්නම් මේ හේතුඵල ධර්ම අස්සේ තියෙන ධර්ම ටික, ලක්ෂණ ටික. මේ ලක්ෂණ ටික බැලෙන්නේ නිසායි අපිට නිවනට පත්වෙන්න දෘෂ්ටිය නැති කරන්ට, සක්කා දෘෂ්ටිය නැති කරන්ට උක ඔය ලක්ෂණ ටික බැලෙන්න ඕනේ. ඉතින් මෙහෙම මේ බලාගෙන යනකොට මේ අපේ හිතේ අපේ හිත හරි පුදුමයි. මේ එක වෙලාවක අනිත්‍ය බලනවා, එක වෙලාවක දුක්ඛය බලනවා, සමහර වෙලාවක අනාත්මය බලනවා. ඔය තුනම එක විදිහට එක වෙලාවට තේන්නේ නැහැ. දැන් ලක්ෂණ තුනක් මේ තියෙන්නේ. සංස්කාරයන්ගේ තිබෙන ලක්ෂණ තුන අපිට අවස්ථා තුනකදී තේන්නේ. වෙලාව තුනකදී ඕක ඕඩරේ තියෙනේ වෙන්න පුළුවන්. සමහර ටිකක් ආත්මය දකින්නවා, ටිකක් දුක දකින්නවා, ටිකක් අනිත්‍ය දකින්නවා. සමහරට දුක දකින්නවා, අනිත්‍ය දකින්නවා, අනාත්මය. ඔය ඕකට ඕඩරයක් අවශ්‍ය නැහැ. ඔය දේශනා කරනකොට අනිත්‍ය දුක් අනාත්ම කියලා රයන් වෙන්න කියනවා. දැන් මේ සංස්කාරයන්ගෙ තිබෙන මේ ලක්ෂණ තුන බල බලා ඉන්නකොට සමහර කෙනෙක් අනිත්‍ය බල බල, අනිත්‍ය බල බල, අනිත්‍ය බල බල, වැඩිම අනිත්‍ය බල බල ඉන්නකොට එයාගේ හිත අර සක්කාය දිට්ඨිය නිදිලා ඉක්මනටම නිවනට දකලා. සමහරු අනිත්‍ය දැකලා තමයි නිවන් දකින්නේ. හැබැයි ඒක තුල ප්‍රධාන වුණේ අනිත්‍ය දැක. සමහර අය මේ දුක්ඛය දැකලා නිවන් දකිනවා. දුක්ඛ ලක්ෂණය. එයා අනිත්‍ය දැක්ක ධර්මයේ පිළිබඳව හොරි වෙන්නේ නැහැ. දුක්ඛ ලක්ෂණය දැකලා නිවන් දකිනවා. සමහර කෙනෙක් අනාත්ම ලක්ෂණය දැකලා නිවන් දකිනවා. අපි ඔය පොච්චර භාවනා කරත් අපි අවසානයේදී අපිට අවසානයේදී ලක්ෂණ තුනෙන් එකකින් තමයි අපි ගැලවිලා යන්නේ. අනිත්‍ය බලලා අපි නිවන් දකින, එහෙම නැත්නම් දුක දැකලා නිවන් දකින, එහෙම නැත්නම් අනාත්මය දැකලා නිවන් දකින. එතකොට මේ අනිත්‍ය දැකලා දුක්ඛය ඇති කරන්නා වූ කෙනා අර කියන අනිමිත්තානුපස්සනාව වරහ දුක ඇති කරයි කියන්නේ. ඒ කියන්නේ දුක්ඛය ඇති කරා නිවනට පත් වෙනවා කියන්නේ. අනිමිත්තාන, අනිමිත්ත. ඒ කියන්නේ නිත්‍යතාවයක් නැහැ කියලා ඒ මේ පතහම දකින. අනිත්‍ය කෙනා දුක දකිනවා. දුක දැකලා නිවන් දකින එක කෙනා කියනවා අපණිත මේ ප්‍රණීත භාවයක් නැති බව. සංස්කාරයන්ගේ කිසිම ප්‍රණීත භාවයක් පිළිගන්න පුළුවන් ගැතිය සැක ස්වභාවයක් නැහැ. ඒක නිසා දුක්ඛය දකිනවා. ඒක කියන අක්ඛණීත අනුපස්සනාව කියන්නේ. සමහර කෙනෙක් මේක මේ හිතාගෙන ඉන්න තරම් මොකක් නැහැ කියලා කිස් බවක් දකිනවා. ඒකට කියනවා ශුන්‍ය සානුපස්සනාවයි. ඉතින් මේ නිවන් දකිනකොට අනිමිච්ඡය හරහා නිවනට යනවා අනිත්‍ය භාවනාව. එහෙම නැත්නම් අප්පණීසය හරහා නිවනට යනවා දුක නිමී කරලා. එහෙම නැත්නම් මේ ශුන්‍යතානුපස්සනාව හරහා ආත්මයක් නැහැ කියලා දැකලා නිවන යන. ඒක නිසා ඒකේ ආත්ම දෘෂ්ටිය ගැලවෙන්න ඔය තුනම අදාළයි. එකක් ඒක. සරලව පැහැදිලි කරන්න. දෙවිතුන් තමයි ඒකට පොඩ්ඩක් ආපස්සට මට පිටර අහනවා දැන් සුපර්ත සාධනාත්මක අපේ අහන සූත්‍ර දේශනා බොහොමයි සූත්‍රයේ අනත්ම ලක්ෂණ අනත්ම ලක්ෂණ සූත්‍රීමානේ දැන් සුපර්තට පිළිවෙලකට පටන් ගන්න සාධනස් දැන් මේ ඇත අනිත්‍ය නිශ්චය දාන්නේ ඊට පස්සේ අහනවා මේ අනිත්‍ය කියවහම අනිත්‍ය නම් දුක දෙකක්ද ඉතින් දුකයි ඒක ලක්ෂණයක් අනිත්‍ය නම් දුක නම් ඒ තරාවේ අන්නේ විදිහට පිළිවෙලකට යන සමයේ සුපත තමයි විදිනේ මේ දැන් මෙතන ඉන්න දුක පිළිසිඳ දැකලා සමුදය ඒ කියන්නේ දුක පිළිසිඳ දැකලා ඒක අනාත්මයේ තියෙනවා කියන ඒ වගේ හින්දා අවස්ථාවක් ඒකයි සුපත් හැදෙන්නේ ඒ ඇවිල්ලා මහත්යාර මෙනෙහි කිරීමට යන විදිය මෙනෙහි කිරීමට යන විදිය අපිට මේ ලෝකයේ ස්ථාවර ගතියක් තියෙනවනේ මේ ඒකට ගැඹුරු විපස්සනාවකට අරගෙන යන පිළිවෙල තමයි ඔය යමක් අනිත්‍යද ඒ දුකයි යමක් දුකද ඥානයි කියලා කියන්නේ ඒ ඉරෝකේ මිනිස්සුන්ගේ හිතල පුදෙන්නා ලෝකේ පිළිවරන් පුදෙන්නා හෝ අදහසේ හැටියට හදාගෙන හදාගෙන යන විදිය තමයි ඔය කියන්නේ ආත්‍ය හැබැයි අර අවසානයේදී ඔය තුනේ එකකින් තමයි ප්‍රධාන වෙලා යන්නේ අර අවසානයේදී මුඛ්‍ය තැන තමයි දොර විවෘත වෙන තැන තමයි මම කියුවේ. ඔය කියන්නේ අර යම් කෙටිගෙන ඕලාරික සදාගෙන යන විදිය. අනිත් එක තමයි මේ දැන් ඔය අපි ඔය විදියටම ප්‍රශ්න කරන්නේ හොඳයි. දැන් ඇට කන නාසයේ දිව ශරීරයේ හිත කියලා තියෙනවනේ. ඇට කන නාසයේ දිව ශරීරයේ හිත ඉතින් මේ වගේ හිතනේ ප්‍රධාන. එතකොට ඇයි බුදුරජාන් වහන්සේ මේ හිත කියලා ඉස්සෙල්ලා කියන්නේ නැතුව හිත ඇස්ස කන්න නාසය දිව ශරීරය කියලා කියුවන් පස්සේ ටිකක් අර يعني සුතියන් ප්‍රධානත්වයක් දාලා ඉතින් මේ ඒ වගේ එකක් කියන එහෙම කියන්නේ නැතුව ඇයි මේ කරේ කියලා එහෙම හිතුවා හිතන්න පුළුවන්. නමුත් මේ දේශනා කරන්නේ නම් කියන්නේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට මේ කියලා දෙනකොට ලෝකේ අහගෙන ඉන්න මිනිස්යාට මේ ලෝකේ අහුවෙලා තියෙන විදියක් කියන සමහර ඒවා ලොකුට අහුවෙලා තියෙනවා සමහර ඒවා අහුවෙලා තිබුණ සිවුංග දැන් මේ ඇහෙන් ලෝකේ ගන්නවා කියන එක හරි ලොකුයි. ඇහැ හරියෙන් පස්සේ මුළු පලාටක් වහගන්නවානේ ලයිට් එක. ඒක නිසා ඇහැ ලොකුයි. ඊළඟට දෙවෙනි කාරණේ ශබ්දය හරහා කන. ඊට පස්සේ නාසය. ඊට පස්සේ දිව. ඊට පස්සේ ශරීරය. ඊට පස්සේ සිවුම් වෙච්ච ධර්මයක් හැටියට තමයි හිත කියන්නේ. ඒ නිසා ඕලාරික ලොකු ධර්මයේ ඉඳලා සිවුම් විදිහට සිවුම් තරට යන හැටියට තමයි ඔය දේශනාවල තියෙන්නේ. ඒක බුද්ධජනනාංශයේට තේරෙනවා මේ මිනිස්සුන්ට මිනිස්සු ලෝකෙට අහුවෙලා තිබෙන මේ විදිහටයි ඒක නිසා කියලා දෙන්න ඕන මේ විදිහට අනුපිළිවෙලට ලොකු යටි ඉඳලා පොඩි එකට. ඔය දේශනා විලක්ෂය අවබෝධ කරගන්නට ගැළපෙන විදිහට. ඒක සංඥාන්ත මේ අර ඉස්සල බලත කිව්වේ සබ්බේ සංඛාරා අනිත්‍ය සබ්බේ ධම්මා අනාත්තා කියනවානේ. දැන් ඒක නිවන ගත්තම මේ ඒක අනිත්‍ය කියන්න බෑ කියලා තේරෙනවා. ඒතර ඒ සංඥාන්ත සබ්බේ සංඛාරා අනාත්තා කියලා වගේ කියන්න පුළුවන්ද? එතන ඒක යෙදෙන්නේ නැද්ද තමයි අන්ත කියනක මොකද්ද? සම්මේ සංඛාරා අනිත්‍ය හේතුන් හටගත්තා වූ දේවල් සියල්ලක්ම අනිත්‍ය කියලා කියනවා. සබ්බේ ධම්මා කියලා කියවම කියන්නේ ඇයි? සබ්බේ ධම්මා කියලා කියවන් පස්සේ ධර්ම මාත්‍රා. මම ඕකත් අල්ලගෙන තමයි ශුන්‍ය සූත්‍රේ කතා කරමු කියලා කිව්වේ. ශුන්‍ය සූත්‍රේ මහා ශුන්‍යත චේල ශුන්‍යතේ තියෙනවා අමුතු විදියක් ඒකේ. සබ්බේ ධම්මා කියලා කියනකොට මේ අනිත්‍ය වූ සහ අනිත්‍ය වන්නා වූද අනිත්‍ය නොවන්නා වූද අනිත්‍යයට යටත් සිටින්නා වූ සුසන්ධ ධර්මයෝද අනිත්‍යයට යටත් නොවූ සිටින්නා වූ අභ්‍යාසක ධර්මයේ හෙවත් නිර්වාණ ධර්මයේද ආත්මීය ස්වභාවයක් ගැවිලා නැති නිසා තමයි සබ්බේ ධම්මා කියලා කියන්නේ සියලුම ධර්මයේ. මේ සංස්කාරයේ කියලා කියන්නේ තමයි ධර්මයේ තියෙන නම දෙතන කියන්නේ අනිත්‍ය කියන ධර්මයේ සබ්බේ සංඛාරා ඒ කියන්නේ හේතුන් හටගත් දෙය. හේතුන් හටගත් දෙය රඳා පවතින්නේ නැහැ කියන අර්ථයෙන් අනිත්‍ය කියලා කියනවා. එකතර මේ ධර්ම කියන කොටස යොදන්නේ නැහැ. ඒ ඉතින් තියෙනවා අනිත්‍ය ලක්ෂණය ධර්ම ස්වභාවය. අනිත්‍ය ලක්ෂණය ඇවිල්ලා ආත්මයක් නෙවෙයි. දුක්ඛ ලක්ෂණයක් ආත්මයක් නෙවෙයි. ආත්ම කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? ආත්ම කියලා ගත්තම මොකද්ද ඉස්සල කියවෙන ස්වාමීන් වහන්සේ මේ මොකද අර එක විදියට කියන්නේ තමා වසඟේ පවත්වා ගන්න බැහැ කියන එක දැන් අර චූල tattවල සූත්‍රයගේ ගත්තොත් ඒ විදියට කියන එක හිතන ස්වාමීන් වහන්සේ තව වෙන විදියට ආත්ම කියන එක කොහොමද තේරුම් ගන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේගේ ප්‍රතික්ෂේප කළා වූ ආත්ම පිළිගැනීමක් කියනවා. ඒක ලෝකේ මිනිස්සු බාහිර අරගෙන සිදුවෙනා වූදී බුදුරජාණන් වහන්සේට හම් වෙලා නැහැ. ඒ තමයි මේ ඔය හැම ආත්මකාරයෝම ඒ හැම ආත්මකාරයෝම ආත්මේ දාලා තිබෙන්නේ නිකම් පොඩි වනේ ඒක ඇවිල්ලා කපන්ටත්ද කොටන්ටත්ද කෙරියඳින්ටත්ද කිලුම් වෙන්නේ නැ පුච්චන්ටත්ද ගල නටන්ටත්ද ඒ ගතිය ඒ හයිය ගතිය සමන්ත අයිති වේව හෝ වේවා වෙනත් කෙනෙකුට අයිති වේව හෝ වේවා එහෙම ගතියක් තමයි ආත්මේ තියෙන්නේ permanent entity එක. පේනෙන්න පුළුවන් නොපේනෙන්න පුළුවන් ඒ ආත්මේ කියන එක අදන්ත තලන්ත පුච්චන්ත කොටන්ත කිසිම දෙයක් බෑ. ඒකට ඒක ඒ විදිහමයි මේකේ අස්සේ අපිට දැනේ හරි පෙනේ හරි කියලා වෙන්න පුළුවන්. නමුත් මේ ශරීරය తాවකාලිකවයි මේ ශරීරය తాවකාලිකව ඒ ආත්මයට ඉන්න තැනක් හැටියට පාවිච්චි කරන භූමියක් හැටියට විස්තර කරනවා. මේ ශරීරය මැරෙනවා කියලා කියන්නේ ආත්මය මේකින් අහකට පරයක්. ඒ නිසා ආත්මය මේ ලෝකේ හැම එක්කෙනාම පේන හැටියට හෝ නොපෙනෙන හැටියට හෝ දුංගල්ලක් වශයෙන් හෝ වේවා අයිස් කුට්ටියක් වශයෙන් හෝ වේවා කියන එක ඒක ඇවිල්ලා ඒකට පුදුම විදිහේ ගෞරවාන්විත බව තේජාන්විත බව අයිය ගතිය ඔක්කොම දාලා තියෙන හැම ආගමකම කියන්නා වූ ආත්මීය කතා ඔය විදියට. බුදුරජාණන් වහන්සේගේ ඒ එහෙම එකක් එහෙම හයිය තියෙන එකක් පොතනකවත් මොන තැනකවත් මොන විදිහකටවත් නැහැ කියන එක තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඒක නිසා එවැනි ආත්මයක් නැහැ. හොඳයි කලින් ජිනි තව ප්‍රශ්න තියෙනවද කට? හොඳයි හොඳයි කතා කරගන්න. අපිට ඇහුනේ නම් මදි පොඩ්ඩක් ඔබතුමා කතා ගන්න අවශ්‍යයි. තිරන් සන්නේශාන් වහන්සේ ඔබ වහන්සේට ඇහුණ කියලා විශ්වාස කරනවා. ඔව් මේ ඒකේ කිව්වේ මොකක්ද මහත්තයා? මේ ලිංගික කැඩි කැඩි වගේ ආවා සතර මහා ධාතුද සතර මහා ධාතුවල කිසියම් රාගයක් එහෙම කැමැත්තක් ඇති වෙන පස්සේ ඒකින් ඒක කලකිරීමක් ඇති කරගන්නේ කොහොමද කියන වගේ නේද එහේ මාර්ගයන් සඳහ. එහෙනම් අද අපේ ප්‍රථම වතාව තමයි තුමා මේ මං හිතා සාකච්ඡා කරපු ප්‍රශ්නයක ඉදිරිපත් කරේ. ඒ නිසා වාසිය දෙවෙනව. හොඳයි. දැන් අත්ත වශයෙන්ම මේ අපි මහත්තයා මේ පටවි ධාතු වලට ධාතු වලට එකපාරම ධාතු ස්වභාවයෙන්ම නෙවෙයි ආසාව කරන්නේ. අපි ඇලීමක් ඒ වගේම පැටීමක් කරනවා නම් ඒක මේ ධාතු ධාතු කියනවා. නමුත් ඒ ධාතු මේ ස්වභාවයෙන් මම මේ පටවි ධාතුවට ඇලෙනවා කියන ඒ හැඟීමෙන් නෙවෙයි. ඒක ගන්න ඒක මේ ඒ ධාතුව විකෘති කරනවා. ඉතින් විකෘති කරනවා. විකෘති කරලා තමයි අපි ඒකට මේ ඒ ධාතුව අපි ගන්නෙ. ඒක ඒ විකෘති කරන්නේ ඒකට කියන විපල්ලාස කරනවා කියලා. ඒ විපල්ලාස කරපු ගමන් ඇලෙන්න ලේසි. දැන් බලන්න මේ දැන් ගල් කැටයක් ගන්න. ගල් කැටේ සාමාන්‍ය තෙල් පාටට තියෙන ගල් කැටයක් ගන්න. ඔකේ තියෙන්නේ හතර මහා ධාතුව තියෙනවා. ඒකෙන් පටවි වැඩි. දැන් එතකොට පටවි ධාතුවට අපි ඇලෙනවානේ. දැන් මේ ඉති තියෙන පටවි ධාතුවට මේකේ මේ ගලේ ගොඩාක් පටවි ධාතුව තියෙන ඒක නිසා හරි හොඳයි කියලා නෙවෙයි ඇලෙන්නේ. ඕකට විපල්ලාසයක් ගන්න. විපල්ලාසය කියන්නේ ඕකට දානවා මේ මැණික් ගල කියලා. විපල්ලාසය. එහෙම නැත්නම් මොකක් හරි ආර්මෝල් හරි මොකක් හරි ජරවර්තන. ඊට පස්සේ ඒ නමින් තමයි අරද සකවන්නේ. ඔය පටවි ධාතුවට ඇලෙන විදිය. ඔය එක. තව එකක් තියෙනවා මහත්තයා මේ තේජෝ ධාතුව සම්බන්ධයෙන් වේදනාවෙන් ඇලෙනවා. දැනක් තියෙනවා. දැන් ඔය සීතල කාලෙන්නේ දැන් මේ තියෙන්නේ මේ සීතල කාලේ අපිට සීතල දවස්වලට අපි උණුසුම පතනවා. උණුසුම පතනකොට අපි බ්ලැන්කට් එකක් පොරවගෙන හොඳට වහගෙන ඉන්නකොට ඇඟට දැනෙනවා හරි සමීපයක්. ඒ කියන්නේ උණුහුමක් නේ. ඒ උණුසුම් ගතියට අපි ඇලෙනවා. ඒ උණුසුම් ගතියට ඇලෙන්නේ ඒකට එතන අනේ හොඳයි කියලා විපල්ලාසයක් ගන්න. ඒක හැබැයි වේදනාවට තන විදිහයි අපි විඳින්නේ. රස්නේ කියන එක අපි හොඳට ගන්නෙ ඒ රස්නේ ඇතිවෙනා වූ වේදනාව පොල් කරගෙනයි. ඔය විදිහටයි අපි මේකට ඇලෙන්නේ. එතකොට දැන් ධාතු ස්වභාවයන් කියලා ගත්ත ගමන් අර ඇලෙන ගතිය ටිකක් ටිකක් නැති වෙලා යනවා. දැන් මේ මැණික් ගලක් කියන අදහස අයින් කරලා ඒක පටවි ස්වභාවයක් කියලා හිතනකොට අනේ මේක සාමාන්‍ය අනිත් ගල් කැල්ලක් වගේ නේද කියලා එහෙම හිතනකොට අර තියෙන ඇලීම කියන බැඳීම ඒකෙන් හැලියන අපිට ඇත්ත වශයෙන්ම ඒක කරගන්න අමාරු වෙන තමයි සරිස්සයන්වන්සේ ඔය විදිහට හිතන්න කියලා ප්‍රතිපදාවක් හැකීත ඔය ශරීරයේ මේව ධාතු ස්වභාව ඒ විදිහට මෙනෙහි කරන්න කියලා කියන්නේ. චේස් ලොම් නියදත් මේ ඒව පටවි ධාතු කියලා මෙනෙහි කරන්න කියලා කියන්නේ. සමහර අයට පිළිකුල අවශ්‍යයි. සමහරුත් ප්‍රඥා මූලික නිසා කරුණක් හැටියට ප්‍රඥාව මුල් වෙලා ධාතු ස්වභාවය මෙනෙහි කරත් පුළුවන්. එතකොට ඇලීම නැති වෙනවා. අර කියන්නේ දැන් තරහ යනවනේ. අර ඒ සූත්‍රයේ හොඳ තැනක් තියෙනවා. ඒ තමයි තරහ යනවනේ. එතකොට හිතන්න කියලා කියනවා ධාතු ස්වභාවයක් ගහනවා නම් ධාතු ස්වභාවයක් ඇවිල්ලා ධාතු ස්වභාවයක ස්පර්ශ වෙනවා කියලා. එතකොට තරහ යන්නේ. පුද්ගලයේ කියලා මට ගැහුවා කියලා හිතනකොට තමයි අර අටිගේ තරහ ඇති වෙන්නේ. ඒ විදිහටයි ඒ කියන්නේ මමත්වයේ අයින් කරන්නේ. සාදු සාදු සාදු හොඳමයි කරුණා සන්නාස කලන් දුතුනි එමුනම් අපි අද්වාසේදී වෙස්ටාන් මුතෙන් නිමා කරමු ගෞරව සන්නාසගේ වෙලාව රාත්‍රි දෙන් දලා පැනලා නිසා ඉතින් මම ඉතාම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙන ජයන්ත මහත්මයා අද සාකච්ඡාව නිමා කරමු ඉන්නම් ගෞරව සන්නාස ජයමු ඒ අවසරයි ස්වාමීන් වහන්සේ හැම දිනකටම පෙරවන් සරණයි අද අපිට පුරුදු පරිදි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම කාල වේලාව නොබලා අප වෙනුවෙන් ඉතාමත්ම කරුණාවෙන් ප්‍රය දෙකට අධික කාලයක් පුරාම අපිට මේ ශ්‍රී සද්ධර්මය මේ ආකාරයෙන් පහදා දීම පිළිබඳව සවනට සිද්ධත් වෙනුවෙන් සේවයෙන් සීලෝම කල්‍යාණ මිත්‍රයෝ ස්වාමීන් වහන්සේ වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයන් සුතඥත පූර්වක පාද නමස්කාර කර පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ අද දවසට ඔබ වහන්සේ මතු කරා අපි ඉදිරියට සීල පුණ්‍යසිකුත් සාකච්ඡා කළ යුතුයි කියලා. ඉතින් මම හිතනවා අපි පස්චාන දේශනා කරන පස්චාන දේශනා ඔබ වහන්සේ අපිට පහදා දෙන බ්‍රහස්පතින්දා හැර තව දවසක් අපිට ඒ අනුග්‍රහය කරන්න පුළුවන් ඒකත් බොහොම වටිනවායි කියලා එකත් වහන්සේගේ කාර්මික අවධානයටයි මත කරේ ඒක කැමති විදිහකට සිදු ඉච්ඡාගේ එනවා ස්වාමීන් වහන්සේ අද දවසේත් අපේ වෙනින් කරන ලද මේ මහඟු ධර්ම දාණය වහන්සේගේ පූර්ණ වශයෙන් සත්‍ය අවබෝධය සඳහාම උපකාරයක් වේවා උපනිෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට යොමු වෙනා අද දවසේ සාකච්ඡාව නිමවට පත් කරනවා. ලයිකුමත්නි සෑම දිනකටම තරණ සිල්ලාපේවත් දිරියම් කරනවා. ඉතින් අද අපේ සිංහවත් ලලිත් මහත්මයා ඒ වගේම ධර්ම මණ්ඩපයේ සිංහතුන් සියලු දෙනාම එක්කත් වෙලා ඉතින් මේ වන් විදුලිය හරහා මේ අලුත් තාක්ෂණයේ ක්‍රම පාවිච්චි කරලා නැවත වතාවක් අපි ධර්මීය ඇසීම සාකච්ඡා කිරීම සිද්ධ කළා. අදත් මේ බණ ඇසීම තුළින් සිතීම තුළින් මෙහෙය කිරීම තුළින් උපදවා ගත්තා වූ සියලු පින්බලයෙන් සහ තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් සෑම දිනාතම සැනසෙල්ලක් යහපතක්ම වේවා ධර්මාභෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ ලලිත් දළුවත් මහත්මයාට ඒ වගේම නිරෝගී දීර්ඝායුෂේ සම්පත් වේවා. ඉතින් අපේ පින්වත් කල්ගාන මිත්‍ර මහත්මයා නිසා තමයි ඉතින් මේ ගුඩා ධර්මයේ එක්කාසුලා මේ ලෝකෙත් මේ නිදන මේ සාකච්ඡා කරන් කීත් එක්කාසු කරගන්නේ කන යොතන්නේ. ඉතින් මේ මහත්තයාට මේ තින සායි පහුලේ සම්පෙන ආත්මස් මේ කුසලයේ මේ තින ධර්ම අවබෝධයේ පිණිස නිවනින් සැනසීම පිණිස වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පින්වත් මහත්මයාත් මහත්මියන්ට ප්‍රශ්න ඇසුවා. ඒකට අපේ මේ ධර්මයේ මෙහෙවන පින්වත් මහත්මයාට කැමදෙනාටම නිරෝධී සත්ව වේවා දීර්ඝාස වේවා. විශේෂයෙන්ම මානසික නිරෝගී භාවය කායික නිරෝගී භාවය කිසියකට මානසික නිරෝගී භාවය ධර්මාවබෝධයක් එක්ක සිද්ධ කරගන්න ලැබේවා. මේ ජීවිතයේ තිබෙනා වූ අස්තීක බව මේ රූප ස්කන්ධේ මේ ස්කන්ධ පංචකික තිබෙන අස්තීර බව ඒවාගේ කිසිම විශ්වාසයක් සබඳ දැක්වා ඒකට විශ්වාසික සබනවා කියලා කියන්නේ දුක පිළිගන්නවා කියන එක. ඒක නිසා මේ දුකින් අත මිදලා මේවට විශ්වාසයක් සබන්නේ නැතුව කෙස් ගහකට හරි කෑල්ලකට හරි නියපොත්තකට හරි කිසිම විදියක විශ්වාසයක් සබන්නේ නැත්නම් ඒ ධර්මවල රූප ස්කන්ධවල අනිත්‍යෙන්න හදා හැලෙන බවම විපරිණාමයෙන් හොබට හිතට සහවුරු වෙලා කාවද්දද මේකින් නිදහස් වෙලා මේ උපාදාන සංදේ නිදහස් වෙලා මේකින් ගැලවිලා අයින් වෙලා මේවා ගැන හිත හිතා පත පතා හිතපු හිත එහෙමම ඒ එකම කතාදාල් තම දෙනාටම පරම සාන්ත වූ කිසිම සිතුවිල්ලක් නැති හිතන්ට දෙයක් නැති නිවිච්ච ගතියක් තිබෙන පරම ශාන්ත වූ නිවනින් සැනසෙන්න ලැබේවා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු